අපේ සිත දිනු කර සමාදයි මහා දේශනා කරයි. ඒ ධර්ම අහලා අපේ ජීවිතය සමල කරගත්තු පමණට ඒක අපේ සැනසීමක් වෙනවා. ඔබ දන්නවා පහනක් දැල්වනකොට ආලෝකයක් දැල්වනකොට ඒ ආලෝකයේ මුලින්ම ආලෝකය ලැබෙන්නේ ඒ පහන දැල්වන කෙනාට. පස්සේ තමයි ඈතට ආලෝකය විහිදෙන්නේ. අනිත් වගේ තමයි අපේ මේ සඳහන් පහන අපේ ජීවිතේ තුළ දැල්වනකොට මුලින්ම අනිසංසන වෙන්නේ ආලෝකය. ඒ අනිසංසන අපේ ඊළඟට දැන් අපි ළඟම ඉන්නයි. අම්මගේ තාත්තගෙන් ගුණනා කියලා නම් ඒක දරුවන්ට දැනෙනවා. සහෝදර සහෝදරියන්ගෙන් ගුණනා කියලා නම් ඒක අනිද්දට දැනෙනවා. අපේ ගුරුවරුන් කෙනෙක් අපි වැඩ කරන ආයතන ප්‍රධානීගෙන් ගුණනා කියලා නම් ඒ ළඟම ඉන්න එක කැමතියි. ඒක ආදරය කරනවා. ඒක ගරු කරනවා. අන්න ඒ ගුණාංගලික තමයි දුක හඳුරපට ඉන්නාම අරසමෙන් තෝරල බේරල පැහැදිලි කළ යුතුයි. ඒ ගුණනාම් ටික අපි දකිනවා නම් අපේ මනස ඥානතර ප්‍රියමනාප මනසෙන් වඩපත් වෙනවා. ඒ ගුණධර්ම එක රකින්නවා නම් අමනුසංයෝදී අමනුසයකට ප්‍රිය වෙනවා. ඒ ගුණධර්ම එක තාදීන කරෝදී අපේ සංවැදේට පදිනවා. ඒ ගමන පුඤ්ඤතරා සීලවන්තෝ මාසකා ධම්මේන ධර්ම කෝසෙන් දීවි වෙනා සංකීමාදලි කියලා සංවැදේට සඳහන් කරන්නේ නේද? දෙහැන්න ධර්ම කෝෂණය කරන සිල්වත් ජීවිතයකට අයිතන සංගමයේ පැමිණි. ඒ විතරක් නෙවෙයි බ්‍රාහ්මණ සාවත ගරු කරනවා අපේ ගුණධර්ම දිවිදෙන කොට. ඒ කියන්නේ පණ වෙනුත් ඥාපට අපේ ජීවිතේ ගැන හිතන කොට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ සතුට බොහෝ දෙනාට ලැබෙන්නේ බාහිර දේවල් වලින්. තමන්ගේ දේපළ වලින්, ඉනකඩම්මලින්, ගෙදර වලින්, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ මේ වගේ තමයි බොහෝ දේ ඉරිය ලබන උත්සාහ කරන්නේ. නැත්නම් තමයි රෝග සම්පන්නයේ මේ දේවල්වලම තමයි තීරණයක් ලැබෙනවා වෙනතුලින් ප්‍රශංසාවක් ලැබෙනවා. නමුත් ඒක වාස් දෙක තරම්කට පාවා ගන්න අමාරුයි. ඒක කොහොමද වෙනස්ක වෙනස් වෙන පුළුවන්. ඒත් අතුට හදාගන්න තියෙන අනිත්‍යය යන්නේ. ඒයි මට තමයි අපේ සතුට එතකොට තියෙන්නේ. නමුත් බුදුදහමේ කියන සතුට එහෙම බාහිර කෙනෙක් මත එකෙන් සතුටක් නෙවෙයි. බුදුදහමේ සඳහන් කරන සතුට අප තුළම දිනුනේ අප විසින්ම පාලනය කරන සතුටක් වඩපත් වෙනවා. ඒ සතුට බාහිර රූප සම්බන්ධයේ වෙනස් කරනවා වෙනස් කරන්න බැරි වෙනවා. වැඩියෙන් තම අපේ රූපේ වෙනස් වුණා. අපි මහලුණක් ළෙඩුණා. ඒ අපේ මානසික සුවය අපේ මේ ශරීරයටවත් පැහැරගන්න බැරි වෙනවා. බොහෝ වෙලාවට අපි බාහිර කෙනෙක් මත නොයෙුණා. එතෙමිට අපේ ශරීරය, අපේ රූප සම්පත්තිය, අපේ නිරෝගී භාවය, අපේ තරුණකම මේ තුර තමයි බෝධනාගේ සතුට තියෙන්නේ. එතෙමිට රූපේ ලස්සන කාලේ මා සතුටේ ඉන්නවා, යාළුවෝ මා කියනවා. නමුත් ඒකේ වයසට යනකොට රූපේ වෙනස් වෙනකොට අර මොන දෙමිට ලස්සන කඩියට කියන්නේ කඩ වෙලා යනවා. එන්නේ හේතුව. ඒකේ සතුට නඩාකරන්නේ බාහිරයි මත. නමුත් සැබෑසම අප අපටම පිළිසරණක් සරසා ගන්නම් ධර්මයක සඳහන් කරන්නේ අර්ථ දීපාදීක විදිහට අර්ථ සරණාන අනිසරණා කියලා. අප අපටම පිළිගන්න බලනකොට සමාහිතට සමාගමේ සෙවණල්ල කියලා කියන්නේ. අන්න ඒ සෙවණල්ල රැකවරණය පිළිසරණ හදාගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. අන්නේ පිළිසරණ නිසිසි අනිසරණා ගන්නම් අපේ වයසට ගැන පින්නතුනි අපට දුකක් එන්නේ නැහැ. ඇතැම් වෙලාවට අපි තරවන කාලේ කණ්ණාඩි ළඟට යනකොට හරිම සතුටු වෙන්නේ. රූපේ හරිම ලස්සනයි. ඒක පැහැදිලි හැදෙන්නේ අපි බලන්නේ කණ්ණාඩි. හැබැයි වයස යනවත් එක්ක මේක ටික ටික අඩු වෙනවා නේ. ඇතැම් වෙලාවට දුකක් හිතෙනවා කණ්ණාඩි ළඟට යනකොට. නමුත් පින්නතුනි අපේ ගුණධර්ම මෙන්න තියෙනවා නම් තමන්ගේ ශරීරය වයසට ගියාම තමන්ගේ ගැන තමන්ගේ ශරීරය ගැන තමන්ගේ ජීවිතය ගැන තමන්ට ලොකු ගෞරවයක් ඇති වෙනවා ආදරයක් ඇති වෙනවා. අනිත් මේ ශරීරේ නිකන් වයසට කියලා නෙවෙයි කොයිතරම් මේ තමන්ගේ අන්දගෙන් ගන්න දෙන්නේ නැද්ද? කොයිතරම් මේ කන්දකින් මම බනහන්නේ නැද්ද? කොයිතරම් මේ සහෝදරකින් ඇවිල්ලා කියලා මිනිස්සුන්ට පිළිහෙට වෙන්නේ නැද්ද? මගේ අන්දගෙන් කොයිතරම් නම් ඇවිල්ලා කියනම් මේ වේද දෙන්නේ මගේ ඔළුවේ කොච්චර නම් අනිත් ඇට බර හසුල නැද්ද? අමමණ තාත්තට මෙයාගෙන හිතනකොට තමන් ලොකු සතුටක් දෙනවා. අනේ සතුට තමයි අපි වෙනතුන් නිතර දිනු කරගන්න ඕන. තමන්ගේ ජීවිත තුන බලන්න තමන්ට හිතනකොට සතුට වෙන පුරන් දේවල් තියෙනවා කියලා. මේ බොහෝ වෙනතුන් එහෙම දේවල් කියනවා. හැබැයි මේව සිහිපත් කරගෙන කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි පින්කමක් කරලා ඉවර වුණාට පස්සේ ඒ පින්කම ගැන හිතර සතුට වෙන කියලා. පින්කම කරනකොට පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒ පින්කම කරන කලින් සතුට වෙනවනේ, පින්කම කරන අවස්ථාවේදී සතුටින් කරනවනේ, ඊළඟ වඩා වෙනදෙනේ පින්කම කරලා ඉවර වෙලා සතුට වෙනවා අපි කියන්නේ. ඔබ ඥානයක් දුන්නා නම්, බණක් ඇහුවා නම් ස්වාමීන් වහන්සේගෙන් උපස්ථානයක් කළා නම් ඒ වගේම භාවනා කරනවා නම් සිත සමාධිය වුණා නම් ඒ දේ කළා ඉවර වෙලා එක තැනක නිහඬව වාඩි වෙලා දිවි සංසිලේ එකන හිතනවා ඒ හිතන එකත් වෙනතුනි භාවනාව ඔබ ධානයක් දීලා ඒ සිත කරපු ධානය ගැන හිතනවා නම් එකම කරන්නේ ඒක චාගානසති භාවනාව ඔබ පංචිල රකින්නවා නම් ඒ රකින්න පංචිල ගැන ඔබ හිතනවා නම් ඒක මොකද්ද? ඒක සීලානුසුති භාවනා. මේ වගේ අපි කරන දෙයක් අපට භාවනා මඩක දිනු කරගන්න පුළුවන්. එහෙම වෙනකොට වෙනතුනි අපටම තේරෙන අපි සතුට නැති වෙනවා. අපි ජීවිතේ කරපු දේවල් නිතරම මතක් වෙනවා. අනේ මතක් කරගන්න තමයි ඉතර අපි පින්පත කියලා ලියුවේ. කරන හැම පින්කමක්ම පොතක ලියලා තියෙනවා මතක වෙන නිසා. එතෙමිනු මෛත්‍රී නාමද වෙන කාලේ තර පොත අරගෙන කියනවා. තිපිනුත් මේක කරන්නේම ඒ කරපු කුසල තුනේ වැඩි ප්‍රමාණයක් ඉවත් කරවන්න. ඒකෙන් අපට ලොකු යහපතක් වෙනවා. අපේ මනස පිරිසිදු වෙනවා. අපට අපගෙනම ලොකු සතුටක් ඇති වෙනවා. දැන් ඔබත් ඔබේ අම්මට තාත්තට සනහෙලෙන්නේ නේද? මෛත්‍රී ගියාම නාව නැතිරෙදි හොදල දීලා ඇති. කෑම කාලේ දෙන අම්මට තාත්තට. ඒව නිතරම මතක් කරගන්න මම අම්මට මෙහෙම සැලකුවා නේද? ඔබ සාමාන්‍යයෙන් උපස්ථාන කරලා ඇති. ඉතින් මේ පන්සලේ කියන ආයතනවලට ඔබ දානිය පූජා කරන්නේ නේද? මම හිතන්නේ මේ හැම කෙනෙක්ම පුරා ආරිකම් දැකපු සානංශ කෙනෙක් නේද? අවුරුදු 100කට වඩා ජීවත් වුණා නේ. ඉතින් ඒ සාමාන්‍ය වහන්සේට ඔබ කරපු උපස්ථානයක් මතක් කරගන්න. මේ කන් දෙන්නේ කියලා ඉන්නා මහඳුරට දානිය පූජා කරන්නේ නේද? මෙන්න මේ කුසල කර්ම නිතර හිතනකොට පිළිතුනේ අපේ හිතේ ආධ්‍යාත්මික සතුට දිනනවා. අන්නේ මානසික සතුට අපට අපේ කායික නිරෝගී භාවයට හේතු වෙනවා. ලෙඩ දුක් අඩු වෙනකොට. බොහෝ වෙලාවට ලෙඩ දුක් හැදෙන්නේ කායික විතරක් නෙවෙයි, කායික හැදෙන ලෙඩ ගැන නිතර නිතරම මානසික දුක් වෙනවා නම්, ඇතැමෙන කායික ලෙඩට වඩා අපේ මානසික දුක තමයි වැඩි. ඇතැමෙන කායික ලෙඩේ සුවයල තියෙනත් පුළුවන් නමුත් අර දුක තමයි තුරන්නේ අපට. හැබැයි අපි නිතරම මනස සතුටින් තියාගන්නවා නම් කුසලයක් සීමා කරමින් ඉන්නවා නම් ඇදැම්මෙන් ලෙඩ වෙනකොට ඒක ඇත්තට දැනෙන්නේ නෑ. දැන් මං ආලයක් ලෙඩ වෙලා හිටියා යමාරුවක් හැදිනා. අනේ වේදනාවෙන් දුකිත අවුරු ගන්න. ඉතින් මේ වේදනාව මම අඩු කරගත්තේ ධර්ම කරුණු මෙන්න කරලා. ඉතින් අපිට පුළුවන් වෙනතුනි අපේ හිත වෙන අරමුණකට අරගෙන කුසලාරමුණ අරගෙන මේ වේදනාව අඩු කරගන්න පුළුවන්. දැන් මම ඔබට ඔබේ අපි කියමු දෙය මාගේ නම් හිසරගයක් තිබ්බ කියන්නේ. ඔබ ඔබත් අල්ලගෙන අනේ මගේ ඉස්සරි දෙනවා. පොළොවේ දෙනවා කියලා ඉන්නවා. ඔහොම ඉන්නකොට දුර ඉඳලා ඔබ ඊටාම යාළු කවුරුරෙම අබුදු මාර්ගයට පස්සේ. ඔබ ඊටාම ආදරය කරන කෙනෙක්. ඔබට මොකද වෙන්නේ? අර හිසරගය කියලා ඔළුව අල්ලගෙන හිටියේ කියලා දැන් හිසරගය කොහෙ කියන දන්නේ නැහැ. අර යාළුවාට පස්සේ. ඒකට හිසරගය නැතුණාද කියන්නේ? ඉතිරමි නැතුනේ නැහැ ඒක හිම තියෙනවා. නමුත් ඊට වඩා මර සතුට වැඩි. අන්නේ සතුටේ තමයි ඊට පස්සේ ඉන්නේ. හැබැයි යාළු ගියාට පස්සේ ආයනේ මොනවා ආයෙවමද වල කියන. ආයලු දෙන්න ආවේ නැහැ. ඇදැමෙන කලින් දෙන්නකම තමයි. නමුත් අර සතුට අඩු වෙනකොට මේ දැන් ආයෙ සතුට වෙනවා. ඉදතුනි යාළුවෙන් මානව සතුටයි නාමි. දැන් බලන්න ගිරිමානන්ද සූත්‍රයේ චුන්ද සූත්‍රයේ අස්තවඥාන සූත්‍රයේ මොග්ගලාන සූත්‍රය ආදී සූත්‍ර දින වඥානික තමන දස සංඥාගේ සඳහන් කරන සූත්‍ර. අන්නේ සූත්‍ර වල කියන්නේ එකයි. ඇතැම් ස්වාමීන් වහන්සේ කියනවා කායික වේදනාවෙන් එනකොට ඒ හිත වෙන පැත්තකට යොමු කරන ධර්මයේ ඊටාම දැන් ධර්ම ඊටාම ගැඹුරු ධර්ම කාරණා වලට හිත යොමු කරනකොට හිතේ නිරාමිස සුවය පිළිගන්නේ නැහැ. එතකොට අර වේදනාව ගැන හිතන අවස්ථාවට වෙනවා. මේකම තමයි විතක සංඥාන් කියලා සූත්‍රයක් කියනවා. මේ විතක සංඥාන් සූත්‍රයේ සඳහන් වෙනවා හිතට දුකක් එනකොට හිතට වේදනාවක් එනකොට ඒක දුරු කරගන්න කියනවා. ඒකෙන් තමයි අන්‍ය විතක කියලා. ඒ තියෙන විතරකේට සිත විදට වඩා වෙනස් සිත විදක් සීමා කිරීම. එතකොට අර වේදනාව අඩු වෙනවා. එතන අපිට මේක පුහුණු කරන්න පුළුවන්. ඒ නිසා සමන් කරන පිළිබඳ තාම ශක්තිමත්ව සාර්ථකව පිළිවෙල කරනවා. දැන් ධානයක් දෙනකොට ධානයක් දෙන ආකාරය ගැන වෙනම සූත්‍රයක් සඳහන් කරනවා. ධානයක් මොන ලක්ෂණ වලින්ද දෙන්න ඕන කියලා. එමෙම පුතාලා මතක තියාගන්න. වෙනම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වෙනම සූත්‍රයේ සඳහන් කරනවා අපි ධානයක් දෙනකොට කොහොමද දෙන්න ඕන කියලා. ඒකේ කරුණු පහක් සඳහන් කරනවා. එකක් තමයි සංක්‍රක්ෂණ දාන දෙන්නේ. මනමින් සකස් කරලා සෝදානක දාන දෙන්නවා. සහස්කන දාන දෙන්නේ. තමන්ගේ බෑදීම දාන දෙන්නවා. එතන පළවෙනි එක මොකක්ද? සංක්‍රක්ෂණ මනාව සකස් කරලා දාන දෙන්නවා. දෙවෙනි එක මොකක්ද? සහස්කන දාන දෙන්නේ. තමන්ගේ බෑදීම දාන දෙන්නවා. ඊළඟට ආගම දෙවිපෝ දාන දෙන්නේ. කුසල කර්මය අදහාගෙන අරමුණ අදාගෙන දන් දෙන්නට ඕන. මේ වගේ තීකම් කරවතින් තමන්ට මේ වගේ ආනිසංස ලැබෙනවා කියන ඒ සිතින් දාන දෙන්නට ඕන. ඊළඟට තමයි තමයි අනුභව වේදන දාන දෙන්නේ. නිතර නිතර දාන දෙන්නට ඕන. දන් දෙන එක පුරුද්දක් විදියට සොමින් හරියට දෙන්නට ඕන. මෙහෙම දාන දෙන ආහාර ගැන සඳහන් කරනවා. ඒ වගේම චිත්ත කර්මා දාන දෙන්නේ. මනා ගෞරවයෙන් දාන දෙන්නට ඕන. සංකසල දන් දෙන්නට ඕන, දැනින් දන් දෙන්නට ඕන, ගෞරවයෙන් දාන දෙන්නට ඕන, නිතර නිතර දන් දෙන්නට ඕන, කම්පල අදහාගෙන දන් දෙන්නට ඕන. මෙන්න මෙහෙම යම් කිසි කෙනෙක් දානයක් දුන්නොත් ඒ දානය පොඩි දානයක් වුණා, සුළු දෙයක් වුණා, මිනිස්සුන්ගේ බතුවේ දුන්නා, ඒ දානේ ආනිසංශ වැඩි කියලා සඳහන් කරනවා. මේ සූත්‍රයේ විශේෂ කාරණයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. දාන දෙනකොට දාන දෙන ප්‍රමාණය නිදැ වැදගත් වෙනවා. දානෙට කොච්චර පියදම් කරනවාද කියන එක නිදැ වැදගත් වෙනවා. ඒ දානයේ මෙන්න මේ ලක්ෂණ කොච්චර ඉහළ මට්ටමේ පවත්වාගෙන දෙනවාද කියන එකයි වැදගත් වෙනවා. අන්නේම දානයක් දෙනවා නම් ඒ දානයේ තියෙන ආශස්ස දැක්කේ මොකක්ද? ආනිසංසය තමන්ට සසරේදී භෞතික සම්පත් ලැබෙනවා. භෞතික සම්පත් ලැබෙන විතරක් නෙවෙයි, තමන් කියන වචනේ අනිත්‍යය විශ්වාස කරන අනිත්‍යය පිළිගන්නවා, අනිත්‍යය අහුම්කන් දෙනවා කියන ඒකත් දානයකට ආනිසංසයක් කියලා. දැන් සමහර අය කියන්නේ මම කියන දේ කෙනෙක් ගණන් ගන්න එහෙම කියලා පිළිගන්නේ නැහැ, මම කියන දේ එහෙම කියන්නේ. එතකොට තමන්ගේ වචනේ තියෙන බලයේ ශක්තිය අඩු වෙන එක වෙන්නේ. අපි හරියට අපේ චරිත ලක්ෂණ ගොඩනගනකොට එතකම අපි සිල්වන්ත ජීවිතයක් එකට එකතුනොත් අපි කියන්නේ අනිත් අය මොකටද සවායක් දෙන්නේ. ඊට පස්සේ තවත් ලක්ෂණයක් දැක්වෙනවා. අප ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ ඉතාම වැදගත් කරුණු වලට හිත යොමු වෙනවා කියන්නේ. අර සකසා දානයේ දීමාදී ඒ ලක්ෂණ වලින් දානයක් දෙනවා නම් කෙනෙක් එයාට දානෙන් ලැබෙන ඉහළම අනිසංසය මොකද්ද? ධර්මයේ ඉතාම වැදගත් කරුණු කියනකොට අන්න ඒ කරුණු වලට තමන්ගේ සිත යෙදෙනවා කියන්නේ. තමන්ගේ සිත යොමු වෙනවා. මෙන්න මෙතන පිළිතුරේ ධර්ම ලැබෙනකොට තමන්ට තියෙන විශේෂ සුදුසුකමක් තියෙනවා. ඒ සුදුසුකමයි සුවචය කියන ලක්ෂණය. සුවච බව. සුවච බව කියන්නේ සාමදාන හැමකම් දෙන එක. දැන් අධ්‍යාපන විද්‍යාව ගුරු සේවීම කියන එක නැති ඔබ දන්නවා. අධ්‍යාපන විද්‍යාවේ සංකල්ප වැදගත්ම ඇක්ටිවිටි කියලා සක්‍රිය මොකක්ද වීම කියන එක. අන්න ඒක තමයි අධ්‍යාපනයේ මූලික සංකල්පයක් කියලා. දරුවෙකුට ඔබ ඇති කරන්න ඕන ප්‍රධානතම ගුණාංගයක් තමයි කුඩා කාලේ යම් කිසි කෙනෙක් යමක් කියනකොට ඒකට හොඳට අහුම්කම් දෙන උරු කරන්නේ. ඊළඟ මේ කුඩා කාලේ සෙල්ලම්කරන කමන්නේ, දඟකරන කමන්නේ. නමුත් අපේ ළඟ තියෙන ප්‍රධානම ගුණංගයක් මොකද? කිසියම් කෙනෙක් යමක් කියනකොට ඒක හොඳට අහුම්කම් දෙනවා. වෙන වෙන නමත්තන ඒ මොකද්ද කියන්නේ කියලා හොඳට අහගෙන ඉන්නේ. ඒකට කියන්නේ ඇක්ටිව් ලිසනින් කියලා. ඒකට කියන්නේ ජෙනටිව් ස්පෝකන් කියලා. ඒක හොඳ පොලිටියක් අපේ ළඟ. ඔයාලා ස්මාර්ට් කියලා කියන්නේ අන්න ඒකට තමයි. වාක්‍ය ගණන විතරක් ස්මාර්ට් වෙන්නේ නැහැ. ස්මාර්ට් වෙන්න අපේ ළඟ තියෙන එක ස්කිල් එකක් තමයි. අපි යම් කෙනෙක් කියනකොට හොඳ අවධානය යොමුගෙන හැමදෙක පිළිගන්න අවශ්‍ය නැහැ. ඒක අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. ඒක දෙවනම සංකල්ප නැහැ. නමුත් පළවෙනි තියෙද තමයි හොඳට යම් කෙනෙක් ගියා කියනකොට ඒකට හම්බ දරුවන්ට මැනේජර් අමනකාරණලා දරුවන්ට මෙන්න මේ ගුණාංගය ගුණාංග ආගමති කරන්නට ඕන. ඒ කැටිතරෝගෙන් දරුවෝ කවදාහරි දවසක නම් එනවා. ධර්මයෙන් ඔයාගෙන එනවා. හොඳ ධර්මයක් කරපු ගමන්ම එයාගේ මුළු චර්යාවම චරිතයම වෙනස් වෙනවා. හැබැයි සුවච බව කියව ගමනකට මතක් වෙන්නේ කීකරුම කියලානේ ඔබේ ඉරියස් කියන්නේ. කීකරු නම් නෙවෙයි සුවජ කියලා කියන්නේ. කීකරු කියන්නේ මෙහෙදී කියන දේ ඒ විදිහටම කරන්නේ. ඒක බුදුදහමේ ගුණාංගයක් කියලා නැහැ. ඒක මොන පොලිටියක් නෙමෙයි. නමුත් ඇක්ටිව් ලිසින් කියන එක සක්‍රීය අනුකම්පිත කියන එක මොන පොලිටියක්ද? ඒක මොනම ලක්ෂණයක් කරණීමේ සූත්‍රයේ තියෙන්නේ. සුවජෝ චක්සම්බුවන් නිමානි කියන්නේ අනේ ගුණාංගයක් ඇති කර ගන්න ඕන. තොට දැන් මේ පුතාලේක ගුණාංගයක් හදි ඉගෙන ගන්න මොකද්ද? පද ගුණාංගයේ සුවච කියන්නේ සාමාන්‍යම අහුම්කම් දෙයම කියන එක දැන් ඉස්කෝලේ ගියත් පන්තියක ඉන්නකොට ටීචර් කියලා දෙන මුත්තර අහුම්කම් දෙනවා. ටීචර් කතා කරනකොට වුණාට අපි වෙන වෙනම මුත්තර දෙනවා. ඒ හොඳට ආදානෙ හිතුවට යාමට ආදරේ වුණා. හොඳම දිවනකට කියලා දෙනවා. එතන අපිට හොඳට මතක හිටිනවා ආයේ ගෙදර ගිහින් අම්මෙන් පාඩම් කරනවන විට එතෙන්දි මොහොතක මතක මේක අනිත් කැරේ. ඒ නිසා දෙන්න අද එක ගුණාංගයක් ගැන ඉගෙන ගන්න මොකද්ද? සුවච කියන එක. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇක්ටිව් ලිසනින් කියන එක. ඇක්ටිව් ලිසනින් ඒ කියන්නේ ජෙනටිව් ස්පෝකන් කියලා කියනවා. You should be genitive spoken when someone says something. You should be genitive spoken. යම් කිසි කෙනෙක් ඔබට යමක් කියනකොට ඔබ ඉනාම දෙනවා කියන එක. මේ ප්‍රදේශයේ මම තමයි දක්ෂයන්නේ ගාල්ලේ ඉන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයි නේද? නම් ගාල්ලේ නෙමෙයි. නම් ගාල්ලේ දිස්ත්‍රික්කේ ඉන්න වාර්ක ළමයි හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයි නේද? ඒත් අන්නේ ගුණාංග තමයි තේරෙ වෙනවා. මෙන්න මේ සුවජ කියන ගතිමනක් තියෙනවා. අන්න ඒක තමයි අපිට ධර්මාරිය යන කියන ප්‍රධානම ගුණාංගය. ඒකත් එක්ක අපි යනකොට අපිට බුදුහාමුදුරුවෝ කියපු ධර්ම කරුණු නැහැනකොට අපට තමයි හොඳට ඒක අදාළ වෙන ලක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ටිකෙන් ටික ගැඹුරු ධර්මයක්. ඕනෑම කෙනෙකුට කිසියම් ප්‍රමාණයකින් ඕනෑම වයසකදී ඉගෙනගෙන පිළිපදින පුළුවන්. ඔබ ජන්මනේ සාගරයේ මෝදේ ඉරලින යනකොට පොඩක් දරුවෙකුට උනා කිසියම් දුරක් වෙනල යන්නට පුළුවන්. ඒකට හේතුව ඒ මොහොතේ ටික ටික ගැඹුරට යන්නේ. මහා සාගරයේ එක විල ගැඹුරට යන්නේ නැහැ. ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. ඕනෑම පොඩි දරුවෙකුට උනා කිසියම් දුරක් ළඟේ මොදි යන්න පුළුවන්. බුදුහාමුදුරේ දේශනා කරනවා උන්වහන්සේ දේශනා කරන දකට අන්නේ වගේ කියලා. ඒ ධර්ම ටික ටික ගැඹුරට යන්නේ. ඔබත් දැන් මහාන වෙලාව මේ පුතාලකක් ඉගෙන ගන්න එක පොඩි විදිය. සෝජ කියන එක අන්‍යයන්ගේ තවත් ඔබ අවධානය යොමු කරන ඒ වගේ අපේ ළඟ ඇති කර ගන්න පුළුවන් ලක්ෂණ අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට අන්නේම අපි හම්බන් දෙනවා අපේ බුදුදහමෙන් ඉගෙන ගන්න පළවෙනි ඊළඟ ගුණාංගය තමයි අපේ වටිනාකම වැඩි වෙන අපි ඇති කර ගන්න යුතු ගුණධම් වලින් ඊළඟ ගුණාංගය තමයි දන් දෙීම කියන්නේ. දානෙ ඇයි අපි දන් දෙන්න ඕන? අපි දන් දෙන්න ඕන එකක් තමයි අපිට වඩා අපහසුවේ ඉන්න අය අපේ සමාජයේ ඉන්නවා. ලෙඩ වෙච්චා ඉන්නවා, මහල් වෙච්චා ඉන්නවා, කොහොම අමාරුවෙන් ජීවත් වෙනා ඉන්නවා. අන්න ඒකට අපේ දෙයින් අපේ කියන සතුටින් අපේ කියන දේපළවලින් පොඩක් හරි අපිට යන්නේ හැප කරන්න පුළුවන්. ඒකට කියනවා ආත්ම සුත පරිත්‍යාගය කියලා. මොකක්ද? ආත්ම සුත පරිත්‍යාගය. අපට සැප විඳින්න තියෙන දෙයින් අපි වෙනත් කෙනෙකුට අවස්ථාන කළද අපිට ලැබුණ නැත්නම් අපේ කියන දේක් සැප කරලා හදෙනවා. දැන් මේ පුතා ඉස්කෝලේ යනවනේ, දැන් ඉත කැම නොගෙන ඉන්න ළමයෙක් ඉන්න පුළුවන් දුකක් තමයි. දැන් උදේට කැම කාලෙ වෙලද නැහැ. අපි දන්නවා අපි සමහර දවල්වලදී ළමයින්ට තමයි ටිකක් දෙනවනේ. කොහොම ආශිර්වාද අනිත් පැෙනින් දෙනවනේ. ඒක තමයි අපි ළඟ තියෙන පොලිටි. අපි ළඟ තියෙන ගුණාංග එක තමයි. අන්නකට දානය පුරුදු කරන් තුන මාස්තාව. සමහර ළමයි ඉන්න හැමදෙම පෑනක් කියන තරම් සල්ලි නැහැ ළමයින්ට. අපි ළඟ වැඩිපුර පෑනක් තියෙනවා අපි දෙනවා. ඉතින් බලන්න අර පොඩි කාලේ ඉඳන් මේ ගුණාංගේ දිනු කරන කෙනා ලොකු වෙනකොට තමන්ට පුළුවන් මට්ටමේ වෙන කෙනෙක් වෙන්න යමක් අත්හරින්නට පූජා කරන්න කියලා සූසු. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වරක් එක්තරා කෙනෙක් මානසිකින් ප්‍රශ්නයක් කළා කතන් මිත්‍රාණි ගන්නද කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ? අපිත් එක්ක ඉන්න එකට යාළුවන්ගේ හිත දිනගන්නේ කොහොමද? අපිත් එක්ක යාළුවෝ ඉන්නනේ පන්තියේ. අනිත් යාළුවන්ගේ හිත දිනගන්න අපි මොනවද කරන්නේ? නෑ ඒවත් කරනවනේ. නමුත් ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරන එක දෙයක් තමයි අපි දන් දෙනකොට අපි පරිත්‍යාග ශීලය වෙනකොට අපිත් එක්ක අනිත් අය අපිට කැමතියි කියලා. දානෙ විතරක් නෙමෙයි අපිට අපේ පන්තියේ සංහනන ඊයේ ඉස්කෝලේ මෙලෙකලා මේ පොත පොතක් අපිට දෙන්න පුළුවන් නම් ආයම කියලා දෙන්න පුළුවන් නම් ඒක දානයක් තමයි. අන්න එතකොට අපිට අනිත් අය ගැන ආදරේ. අර යාළුවෝ බාහ හොඳයි. අනිත් අයට උදව් කරනවා. අමාරු වෙලාවෙ පිළිද වෙනවා. ඒ අයත් අනිත් අය වගේ ඊර්ෂ්‍යා නැහැ. එයා හොඳ කෙනෙක් දිනනවා කැමති. බලන්න අප ගැන ලොකෝ ඊර්ෂ්‍යාවක් නැහැ. අපි හැමදෙනාම කැමති අනිත් අය අප ගැන හොඳ කියලා. තනන්නේ හොඳ ගතිගුණ දිනු කරන එක ගුණාංගයක් නෑ මොකද්ද? දන් දීම කියන කාරණය. දන් දීම කියන එක ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? ඉංග්‍රීසියෙන් කියන්නේ generosity කියන එක. generosity. ඔව් එතකොට අපි ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න නේද? ඒ ඉංග්‍රීසි වචන දෙකක් ඉගෙන ගන්න නිසා. නැහැ ඒක listening and generosity. දන් දෙනකොට පරිත්‍යාග කරනකොට දනං මිත්තානි ගන්නති යම් කිසි කෙනෙක් දන් දෙනකොට එයාට මිතුරන් යාළුවන් වකිනා කියලා. දැන් බලන්න මේ අසුරු කරන අය කෙනෙක් වෙන අපි මතක් වෙනකොටම අපට මොකද මතක් වෙන්නේ? යා දන් දෙන කෙනෙක්ද නැදන කෙනෙක්ද කියලා. යා ලෝභ කෙනෙක්ද නැති කෙනෙක්ද? යා මසුරු කෙනෙක්ද නැති කෙනෙක්ද ඉස්සර මතක් වෙන්නේ? ළඟින් මෙසුරු කරන කෙනෙක් කිසියම් වෙනකොට කිසියම් දෙයක් දෙන්නේ නැත්නම් අපි දන්නවා එයා නම් ඒක නම් කියනවා ඊට පස්සේ යටනේ ඒ නම් කියන අවශ්‍ය නැව දන්නවා. එතකොට අපි ලෝභයෙන් කැමති නැහැ. නමුත් කිසියම් කෙනෙක් කනින්ද සමග විතර පරිත්‍යාග සීලී වෙනවා අකේට කැමතියි. අපි යන ආසනේ අපි යන්න ගමන යන කැමතියි. අපි යන්න කඩේ වල කියලා තේකම් වල කැමතියි. බලන්නේ දාන නිසා කියන දේ එනාදී ගෙදරින් කැමති. දැන් අපේ ගෙදර ආවදී ඔබේ ගෙදර ආවදී අනුපාණික කැම දෙකක් පිට දෙනවා කියලා ගන්නවා. ඒ නිසා මේ දන් දීම කියන එක අත්‍යවශ්‍යම කියන එක එකතකින් අපේ මනසට සතුටක්. බුදුහාමුදුරුවෝ දේශනා කළා තේති මොදානම් විරිදති දාතා කියලා. දන් දෙන තැනැත්තා උසස්සෝ ප්‍රේතයන් වෙනවා කියලා. යම් කෙනෙක් දාන දෙනවා නම් ඒ තමන්ගේ දානය දෙමතියේ සිටිවිල්ල නිසා තමන්ට ලොකෝ මානසික සතුටක් ඇති වෙනවා. ඒක ගුණාංගයක් වෙනවානේ. දැන් අපි මේ කතා කරන්නේ බුදුදහම ගැන. බුදුදහම සාගරය වගේ කියලා කිව්වා. ඒ සාගරේ මොනින්ම අපට හමු වෙන එක්කලා ඒකෙන් තමයි පිටිරට යනකොට අපි දන් දෙනවා. දානෙන් තවත් අපි පියවරක් ඉදිරියට යනවා. මොහොමදීල තවත් එකක් ඉස්සරහ යනකොට අපි ළඟදී ඊළඟ ගුණාංගය උගන්වනවා. ඊළඟ ගුණාංගය තමයි සිල්වන්ත බව. සීලය. පංච සීලය ආරක්ෂා කිරීම. කායික වාචික සම්පරි. අපි යමක් කතා කරනකොට නැවත නැවතත් විතර තමයි කතා කරන්නේ. යම් කියාවක් කරනවා නම් අපි ලවට කියන කරන්නේ නැහැ ඒක. හොඳට විතර තමයි අයින් කරගෙන කරන්නේ. මෙන්න මේ කායික වාචික සම්පරිල කියනවා කියලනේ සීලය. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා සීලං යාම ජරා සාදෝ කිය. එකතරා තැනකින් තමයි ආනවා කිංසු යාම ජරා සාදෝ කියලා. මහලු වෙනකම් මොකද්ද වටින්නේ? උතුම් කියලා. බුදුහාම දේශනා කරනවා සීලං යාම ජරා සාදෝ කියලා. මහලු වෙනකම්ම ඇතුකිය. එතන මේක සමහර අය වෙන විදිහකට අර්ථකථනය හිතාගෙන ඉන්නේ. කොහොමද? මහලු වුණාට පස්සේ සිල් ගන්න එක හොඳයි කියලා. නාකි වුණාට පස්සේ සිල් ගන්නවා කියලා. එහෙම නෙවෙයි වෙනුනේ මේකේ තේරුම මහලු වෙනකම්ම සිල්මය වෙනවනේ. කුඩා කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් සිල්වත් වෙනවනේ කියලා කියන්නේ. මහලු වෙන්න වෙන්න සිල්වන්ත කෙනානින් දැන්වා ආදලේ අපි ආයතන සීයලා සම්වර වෙන්නවා නම් හොඳ වචන කතා කරනවා නම් ලෝභකම අඩු වෙනවා සතුටු මරනවා නම් එයාට හරි කැමති විශේෂයෙන් කතා කරනකොට හරි ඒ කල්පනාවෙන් කතා කරනවා අනිත් දැක හිතේ දෙන දේවල් කතා කරනවා නැහැ එහෙම කතා කරොත් අනිත් දැක අපි වෙනාම නෙමෙයි එතකොට හොඳට කතා ගන්න අය හරිය කැමති. නරක වචන කතා කරොත් හරිය අපිට කැමති නෑ. දකින්නවත් කැමති නෑ. ඒ නිසා අපි කතා කරනකොට හරිය පරිස්සමෙන් කතා කරනවා. අපි කියන්නේ කන පරිස්සම් කරගන්න කියලා නෙමෙයි. කන පරිස්සම් කරගෙන ඉන්නේ කියලා කියන්නේ ඔනකොට තමයි. කට පරිස්සම් කරගන්න විදි දෙකක් තියෙනවා. මොකද දෙක? එකක් තමයි කඩට දාන දේවල් වලින් පරිස්සම් වෙනවා. කන වල දේවල් දෙවෙනි එක මොකද? කඩෙන් පිටකන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. කඩට දාන එක නම් වැඩේම තමන්ට විතරයි හානිය වෙන්නේ. හැබැයි කඩෙන් පිටකන එක කොහොමද? බොහෝ දෙනෙකුට හානියක් වෙන්න පුළුවන් නේද? ඒ නිසා කඩ පරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් කඩට දාන එකෙන් පරිස්සම් වෙන්න ඕන. අනිත් දෙක කඩෙන් පිටකන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම වාහනයෙ ඉදිරි දෙන්න පුළුවන්. දුක වෙන පුළුවන් සමානයි අමනාප වෙන පුළුවන් සංජේ ඉන්න නිදල යන්න පුළුවන් ඒ නිසා වාකල්පනාය කතා කරනවා කතා කරනකොට බුදුහාමුදුරෝ ස්වාමීන් වහන්සේට තමන් ළඟ ඉන්නවා කියන හැඟීමම කතා කරනවා එතකොට නම් නිකන් පරිස්සමින් කතා කරන්නේ එතකොට කතා කරනකොට බොරු කියන ඉන්නවනේ කේලම් නොකිය ඉන්නවනේ අරුස වචන නොකිය ඉන්නවනේ ඉස්සෙල්ලා යන කාරණා කරේන මෙන්න මේකේ මගේ ලෝකෝ සම්මරයක් පෙන්නුම් කරනවා ඊළඟට කායිකව කරන දේවල් ප්‍රාණඝාතය සොරකම කාම මිත්‍යාචාරය මෙන්න මේ දේවල් වලින් අපි වැළකෙන්නට ඕන විශේෂයෙන්ම පංච සීලය ආරක්ෂා කරන්න ඕන සිල්වත් බවේ ප්‍රධානම ලක්ෂණයක් තමයි පංච සීල ආරක්ෂා කිරීම මේ පිටතට බුදුම හිතේ සමහර රටවල අය එක පාර පෙරවන් කරන්නේ නැහැ එක පාර පන්සල සමාදන් වෙන්නේ නැහැ ඒ අය පන්සල යනවා මාස ගානක් යනවා අවුරුදු 4 5 එක දිගට යනවා හැබැයි පන්සල සමාදන් වෙන්නේ නැහැ ඔහොම හැමිට හැමෙල්ලා ඒගොල්ලන්ට තේරෙනවා දැන් පන්සල් වගෙන්න පුළුවන් කියලා ඊට පස්සේ මේ අය ඔබ විශ්වාස කරාවෙන් දැන ලොකු උත්සවයක් කියලා පන්සිල් සමාදන් කරන උත්සව තියෙනවා පිටරට සුදුයි ලොකු උත්සවයකින් තමයි හරියට උපාධියක් ගන්නවා වගේ ඔන්න අද පන්සිල් සමාදන් වෙන උත්සවය කියලා හරේ සතදෙනියයි පංචිල් සමාදන් වෙනවා. එදා ඉඳලේ විනතුනි හරේට උපාධිය පස්සාත්පාදයක් ලැබුවා වගේ දැනකට ගිනා මම පංචිල් රකින්න කෙනෙක් කියලා කියන්නේ. හරේම ආඩම්බරයෙන් සතදෙන් කියන්නේ. යැහෙම ලොකු ගෞරවයක් විනතුනි අය සමාදන්ව තයි කඩන්නෙම නැහැ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා කියන සමාදන් වුණා නම් ආයි මතු වේකක් මරන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා කියන සමාදන් වුණා නම් කිසිදාකට කඩන්නේ නැහැ. හැබැයි කාලයක් බලනව යන්නේ මේක පුහුණු කරන්න පුළුවන් දෙකේ බලන බල තමයි නිඝන්නේ වෙන්නේ ඉල්ලුම් පත්‍රයක් පුරවලා ඒකේ ඔක්කොම විසින දාන පොරොන්දු වෙන තමයි සමාදන් වෙන්නේ. ඒ තරම් පින්නතනේ දාන සුදෙන් ඇඳලා සුදු මේස් දාන සුදු ලවස් දාන සුදු සම්පත් දාන එන්න හරීම ගෞරවයෙන් එදාට පන්සිල් සමාදන් වෙනවා. එදා ඉඳලා අය හරීම ආදරයෙන් පන්සිල් රකින්නවා. ඉරිසක් මැදට ගියාම කියනවා මම පන්සිල් රකින්න කෙනෙක් කියලා. එහෙමයි පිරිතන ලෝකයේ පන්සිල් සමාදන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි කැමති වෙන අය සමාන රටාවගෙන ඉන්නා දේ වගේ ඔබ හරියට අමරාවතී කියලා මහා මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකේ මුළු ලෝකෙම ඇවිල මහාන වෙනවා. හැබැයි නිකම් නෑ වෙන සමාන වෙන්නේ. මුලින් ඇවිල සිට සමාදන් වෙලා මාස ගාන අවුරුදු ගාන වැඩිහිටි හාමුදුරුවන්ට උපස්ථාන කරනවා. ඒ වැඩිහිටි හාමුදුරුවන්ව ඔක්කොම කැමතිව තමයි සමාන කරන්නේ. එතකන් අවුරුදු ගාන බලාගෙන ඉන්න මහාන එහි මහානකම ගන්න එක වෙනසනේ රජකම ගන්නවා වගේ. ඔබෙන් දරෝණේ කරලා තියෙනවා නම් අහලා බලන්න අමරාවතී මොනාස්ත්‍රි දානවද දෙන්න කියලා බලන්න කියන ලන්ඩන් වල තියෙන අචාන්සුමේ තමයි තමයි ඒක කොහමදලු. එතන කැවිදි වෙන්න ඉන්න අය ගැන අහලා බලන්න ඔබ. හරිම ආවෙන් පිටුනේ කැවිදි වෙන්න. රජ කුමාරයේ ඔටුනු පහදිනවා වගේ මහානකම ගන්න නිකම් මහාන කරන්නේ වා අනක් බලල බලතේ මහාන කරන්නේ මහාන වෙලා ආයි අවුරුදු ගානක් සාමයේ වශයෙන් ඉන්නවා. ඉඳන තමයි ඊට පස්සේ උප සම්බන්ධ කරන්නේ. ඒ ඉන්න ආමතුරු වැඩිදී සාමයේ වහන්සේ ලොක්කොමයි කැමති වෙනවනේ. දැන් මෙයා උප සම්බන්ධ කරන් සුදුසුයි මෙයාගේ විනය හොඳයි මෙයා දැන් සමරය කියලා ඒක බලල තමයි පරික්ෂණ කරලා තමයි ඊට පස්සේ උප සම්බන්ධ කරන්නේ. මහාන තමයි ඔබ සමුදය ලැබුණට පස්සේ පිළිතුරු හරියට යයි සම්පිති රැකගෙනම ගන්නවා වගේ හරියම සතුටින් හරියම අභිමානයෙන් මේ ධර්මය තුළ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කලින් එහෙම පෙරතුනි සමහර අන්‍ය ආගමික අය පැවිදි වෙන ආවට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් වරහන් ඉක්මනටම මහාන වෙන අහන බුදුහාමුදුරනේ නැහැ මට මහාන වෙන්නේ නැහැ මාස හතරක් ඉන්නවා කියලා කියනවා. මාස හතරක් ඒ කාලේ ඊට පස්සේ මේ ශ්‍රාවකයන් බඳ කියන්නේ යම් කොච්චර පැහැදිලා නැතිව කියන බුදුහාමුදුරණ කියන බුදුහාමුදුරනේ මාස හතර නෙවෙයි මම අවුරුදු හතරක් වුණත් ඉන්නම් බැරි ගන්නවා කියන්නේ. එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ? බුදුහාමුදුරේ වර්මාන ගන්න මාස හතරක් ඉන්න ඕන කියපු කෙනාට අවුරුදු හතරක් හරි මම ඉඳලා මහණ වෙනවා කියලා කිව්වම බැඳ කරන්නේ ඒ වචනේ නිසා හෝ දෙනේ ඉක්මනටම මහාන කළා කියලා. ඉක්මනටම රහතන් වහන්සේලා ගත්තේ. ඒ නිසා පිළිතුරු මේ මුණදහම රකින්න නද ලෝකේ හෝ දෙනේ කැමති වෙයි. ඒ නිසා විශේෂයෙන් පංචශීලය රකින්නම නම් ඒක ධර්මයේ සඳහන් කරන්නේ අභේන්දේදී අභේන්දේදී අභ්‍යාපච්ඡන්දේදී කියලා කියනවා. යා අභේඥානේ ලෝකෙට දෙන කෙනෙක් අමෙදානේ කියන්නේ නිර්මයතාවය. යම් කෙනෙක් හොරතම් කරන්නේ නැත්නම් බොරු කියන්නේ නැත්නම් අපට එයාගේ අමෙදානේ ලැබෙනවා වගේ. දැන් බලන්න මෙතන ඉන්න කවුරුත් හොරතම් කරන කෙනෙක් ඉන්න නැති නම් අපට ආරංචි වෙනවද? හොරෙක් කියන මෙතන ඉන්න මේ කෙනෙක් කිව්වද අපිට මොකද වෙන්නේ? ඒක පාරම් බලන්නේ නැහැ. ඒක තියෙනවද කියලා? පර්ස් එක තියෙනවද කියලා බලන්න ඒක පාරම්. බැංක් එක දැන් ඔන්න ලොකුම හොරෙන් කැවිලා දැන් මේ අතරේ දැන් සමානාටත් දෙවිල ගියා කියලා කිව්වොත් මොකද කරන්නේ? එක පාන කාටවත් බලන්න බෑ. එක බලන්න බස් එක බලන්න ෆෝන් එක දිහා දිහා බලන්න නෑනේ. බයයි ඉන්නවා. කොහේ ගියත් ඈතේ ඉන්න බෑ. එක දිහා තමයි බලන් ඉන්න බෑ. කොරහ කොයි වෙලේද? තීරුතරි මානෙමේ අන්සිල් වලින් එක සිල්පදයක් කැඩුවම තියෙන බය නැතනම් කොච්චරද බයෙන් දෙන්නේ? නමුත් අපි දන්නවා නම් වැඩිදෙන කවවල් කිසිම කෙනෙකුට කරකම් කරන්නේ නැහැ කියලා. අපිට කිසිම බයක් නැහැ. මරණය කියන ගැටලුවක් යනවා. ෆාස්ට් එක මෙතන ඕන තැනක වැඩි වෙනවා ගැටලුවක්. කවුරුත් කරගෙන කරන්නේ. බලන්න පිනුතුනේ පංචශීලෙන් එක සීලපදයක් රකින්නකොට අපිට කොච්චරනම් විශ්වාසනීයද කියලා අනිත්‍ය ගැන ගෞරවය, ආදරය, නිර්මයතාවය කියනද කියලා. බලන්න මේක දෙකක් නැහැ කොහේ යම් කෙනෙක් බොරුවක් කියන්නේ කියලා දන්නවා. තවත් ගෞරවයක් නැහැ. යම් කෙනෙක් කාමවරකව හිතෙන්නේ නැහැ කියලා දන්නවනම් අපි තවත් කියන්නේ ගෞරවයක් නැහැ. අපේ ගෙදර දරුවෝ ටික අපේ ගෙදර දේවල් ඔක්කොම මාර්ගයේ ඕනකලෙ කියලා තින්න පුළුවන් බයක් නැහැ. යම් මාත්‍යම් මානේ කරන්නේ කියලා අපි දන්නවනම් තවත් කියන්නේ ගෞරවයක් ආදරයක් තියෙනවා. යම් සතුන් මරන්නේ නැහැ කියලා දන්නවනම් තවත් කියන්නේ නම ආදරයක් ගෞරවයක් තියෙනවානේ. බලන්න පින්නතුනේ නිසා පංචශීල අපි හොඳට රකින්නට ඕන. දැන් මේ පුතා දන්නවනේ අපි නිතර පංචශීල සමාදන් වෙන්නේ නේ. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මතරෝ වේපානය කරන්නේ නැහැ කියලා පහ සමාදන් වෙනවනේ. ඒ පහ සමාදන් වුණම අපේ ජීවිතේ දෙන ලොකු ආනසාවක්. ලොකුනේ කරන්නේ කාටවත් පුළුවන් කමක් නැහැ ඊට පස්සේ අපිට දෝෂාරෝපණය කරන්න. අපි යමන වර්ධ කරන්නේ කියලා කාටවත් අපවෙත් නැහැ කියලා දෙකරන්න බැහැ. ඇයි අපි වැරදි කරන්නේ නැහැ? බොහෝ තැන්වල බලන විනෝදින් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ සිල්පද පහෙන් එකක් හෝ කීපයක් අඩුයි. මේ මහා අපි හරියට ආශා කරනවා නම් අපේ ගෙදර ඉන්න කෙනෙක් කොයි වෙලාවෙ ගෙදරින් බහැලා ගියත් කොයි වෙලාවෙ නෑමලා ගෙදර කාමන්නත් යාගෙන බියක් නැගත් නෑ. අපි දන්නවා යා හොරකම් කරන කෙනෙක් නෙමෙයි, යා බොරු කියන කෙනෙක් නෙමෙයි, යා කොහෙද ගියේ කියන කෝදෙන් හරියට කියනවා. ඒ නිසා ප්‍රමයක් නෑ. අනේ නිසා කුඩා කාලේ පටන් අපේ ජීවිතේ ආවරණයක් වගේ අපි රකින්න ඕන දෙයක් තමයි සිල්වන්ත භාවය කියන එක. පංචශීල අවශ්‍යයි. අපි සාමාන්‍යයෙන් කියනවා ධම්මෝ අවිරක්තේ ධම්මඥානෙ කියලා නේද? ධර්මයේ රකින්න කෙනා ධම්මයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් කියන අපි මම ධර්මයේ රකින්නවා කියලා නේ කියන්නේ. ඇත්තෙන්ම කිව්වොත් අපි ධර්මයේ රකින්නවා නෙවෙයි මොකද වෙන්නේ? ධර්මයේ විසින් ආරක්ෂා පංචශීල රකින්නවා නම් ඒ පංචශීල විසින් අපව රකින්නවා. අපට අනුතරක් වෙන්න දෙන්නේ නැහැ. අපේ ලෙඩ දුක් හැදෙන්න දෙන්නේ නැහැ. අපව සොර සතුරන්ට ලං වෙන්නේ නැහැ. අපිට කෙරෙකෙදර යවන්නේ නැහැ. අපිට අනිත් දෙයෙන් බැනුම් අහන්න වෙන්නේ නැහැ. ඒ බොහොම අනුතරණික අපේ මෙහෙරනවා අපි ගත කරන මේ සිතරවත් සුසිතවත් ජීවිතය පිළිබඳ. බුදුරජාණන් වහන්සේ අපට කොයිතරම් මෛත්‍රියේ කොයිතරම් කරුණාවේ අපේ මේ කරුණ දේශනා කළ තේදි කියනවා. එනිසා මේ විගා ආදරෙන් අපට කියනකොට අපේ ජීවිතේ නැවිච්ච හරි වටිනා මැණික් වගේ පරම්පරිතී වගේ තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් කෙරොම් පුරලා අනුකරණය කරගෙන මේ අපට හඳුන්වා දෙන මේ ගුණ අපිට. බලන්න මහන්සේ කොච්චර කැපවීමක් කළාද මේ ධර්මනාවරණය කරගන්න. සෝසාංගරේ ජනනිකා මුදෙර අදාසේ භූමින් පරාදීය කරාන් සමදාසිතාන මේ උපමාන මදිකංච සමෝලි සිසං චේතාරාමික තරං නයන අදාසි. සෝසාංගරේ ජනනිකා මුදෙර අදාසේ බුදුරජාණන් වහන්සේ මහා සාගරේ ගඟේ වඩා එදන් දෙක දෙනු භූමින් පරාදීය කරාන් සමදාසිතාන මේ මහා පොළේ පස්සරට වඩා මහසේ සාරසංග කර්මක්ෂේ තුළ තමයි මහසේ ශරීරයේ මස්නම් දෙලියෙ. මෙරු ප්‍රමාණ මලිකංච සම්මුලි සීසං මහා මෙරු හරතේ වඩා ඔඩුන පලන් ඉස්සන් දෙලියෙ. රජ කුමාරයෙක් පස්සේ ඉන කාලේ ඉස්සන් දීලා තියෙනවා ඔටුනක් එක්කම ඒ ඔටුනු ටික ඒ ඉස්සමකට එකතු කරවමින් මහා නිරු පරතේ නොනැවැඩිය කියලා කියනවා. කේන්තරං ආදික තනංගායන අදස්සී අහසේ තාරකාවට වඩා බුදු බව ප්‍රාර්ථනා කරමින් සමන්ගේ ඇස් සම්දෙන දිරෝ. ඒ තරම් පරිත්‍යාගයක් කරන ආරාමණය කරපු ධර්මයක් තමයි අපට දැනෙන්නේ. ඒ ධර්ම තමයි වසර 2500 අධික කාලයක් ස්වාමීන් වහන්සේලා බොහොම මහන්සියෙන් ආරක්ෂා කරමින් පිළිපදිමින් අදින් අපට උරුම කර දෙලා තියෙනවා. අන්නේ තමයි අපේ ජීවිතේ නිරකින්න පුළුවන් උපරිම මට්ටමේ ආරක්ෂා කරන්න ඕන. සිල්වත් මනස. ජනක ගුණාංග කීපයක් කතා කළා. අනේ මොකක්ද? සුවච බව. දෙවෙනි එක දන් දෙන්න. තුන්වෙනි එක සිල්වන්ත භාවය. ඊළඟට සඳහන් කරන ගුණාංගය තමයි මෛත්‍රී භාවනාව. අන්න අපිට අපේ ජීවිතේ සතුට වැඩි කරගන්න තියෙන ඒ වගේම අපල අකුසල කර්ම ශක්තිය දුරු කරගන්න තියෙන ඉහළම ක්‍රමවේදය ඉහළම ටෙක්නික් එක තමයි මෛත්‍රී භාවනාව. ඔබ බුදුරජාණන් වහන්සේව විශ්වාස කරනවා නම් උන්වහන්සේගේ වචනය අදහනවා නම් මෙන්න කරන්න පුළුවන් ලෞකික වශයෙන් කරන්න පුළුවන් ඉහළම කුසලයේ විදිහට දක්වලා තියෙන්නේ සම්බේ සත්තා බමන්තු සුඛිතාන්තා සියලු සත්ත්වෝ සුවපත් වේවා කියන මෛත්‍රී සිතිවිල්ල වැඩි ඔබ හැමෙමින්ම ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුවක් සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරනවා මෙන්න ඔබට පිළිපදින දින ක්‍රමයේ දවසට වැඩි ප්‍රමාණයක් සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලායි කියන්නේ. ඔබේ දින මානසික පීඩා අඩු වෙන ආකාරය ඔබටම දැක ගන්න පුළුවන්. ඔබට දැන් අපලෝ භාන්දර වෙලම කේන්දරේ මොකද නැහැ කියලා කියනවා නම් ඔබට වෙන බෝධි පූජා අවශ්‍ය සියයක් තියන්න බලපෑම දානයක් දෙන්න ඔය කියනවනේ නේ. ඒ බෝධි පූජා 21 නෙවෙයි බෝධි පූජා 121 කම් කරාට වඩා ආනිසංසයක් වෙනවා. විනාඩි 10ක් මෛත්‍රී භාවනා කරමු. මන්නේ කියන්නේ බුදුහන්වෝ මෙත්තා චේතෝ විමුක්ති කියන සූත්‍රයෙන් තමයි සූත්‍රය කියවලා මේ ලෝකේ කරන සියලුම පින්කම් එක ගොඩකට ගොඩ ගහලා ගන්න මෛත්‍රී භාවනා වැඩිමින් 16 කලාවක් කර 16 පංගුවක් තරම්ම වැඩි නැහැ කියලා මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රය කියවලා එන්සා පිළිතුරින් තමන පියවර ආසා වැඩ බල කරනකොට අතුමානකොට කඩේට යනකොට වැඩට යනකොට හැකි හැම වෙලාවෙම සියලු සත්ත්වෝ සෝපන්තේත්වා කියලා මෛත්‍රී වඩන වෙන ටික වෙලාවක් මෛත්‍රී භාවනා පුහුණු කරමු. අවසන් අපේ ජීවිතයේ සතුට සැනසෙන්න දින වෙන අපේ ජීවිතේට හරඳ කම්පණතු අනු කරගෙන අකුසල කර්ම විපාක දුර්වල කරන්නේ ඉතාම ශක්තිමත් භාවනාවක් නම්මන මෛත්‍රී භාවනාවයි. දැන් අපි වඩන සෝදානමන්නේ මේ මුදා දෝලවතාන දැන් සෝදානම් වෙන්න හොඳ අවධානයක් ඉන්න අපි දැන් මෛත්‍රී භාවනාව වඩනවා. දැන් මොනවා අවධානයේ ඉන්නවද? දැන් මම කියන දේ අහන්න ඉන්නවද? හොඳ ළමයි ඉන්නවද? අපි දැන් ඔන්න ඔයාලගේ දක්ෂතාවයන් දක්වන අවස්ථාවක්. හොඳට සංවරව හිතේ කියලා දැන් ඔයාලට නොදී එකම අරමුණේ අපි විනාඩි 5ක් විතර තියාගෙන උත්සාහ කරමුකෝ. අපි හිත වැඩි පුළුවන් කරනවා විනාඩි ලස්සනයි. අපි දැන් මෙස්සෙ සිවිල වඩන හදන්නේ. මෛත්‍රී භාවනා වඩන හදන්නේ. හොඳට ලස්සන බලන්න වාඩි වෙනකොට මේ දොර පුතාලා ලස්සනට එරමිනිය බලාගෙන හරි නැත්නම් අර්ධ පරියන්කෙන් හරි කවුද දෙක පිටපස්සට දාලා වගේ ලස්සනට දැන් වාඩි වෙන්න. වාඩි වෙලා හොඳට රිලැක්ස් එකේ ඉන්න ආශ්‍රයෙන් ඉන්න ආශ්‍රයෙන් වාඩි වෙලා තමගේ කඳ හොඳට ලස්සනට කෙලින් තියාගන්න. තමන්ගේ ඇස් දෙක අඩවන් කරගන්න, පහර යොමු කරගන්න, වම තොලින් දකුණ මත තියාගන්න. ඔබේ මුහුණ හුඟා සැහැල්ලු කරගන්න, මද සිනාවකින් සතුටින් ඉන්න. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. ඔබේ කකුල් දෙකේ ඉඳලා දෙපා ඉඳලා ඉස්ස දක්වා හොඳට අවධානයෙන් ඉන්න. වාඩි වෙන ඉරියව්ව ගැන හොඳට අවධානයෙන් ඉන්න. ඔළුවේ ඉඳලා කකුල් දෙකටයි කකුල් දෙකේ ඉඳන් ඔළුවටයි ශරීරය ගැන හොඳට සිතින් බලන්න. මේ සිත නාසය ආශ්‍රිතව තියාගන්න. පරිමුඛං සතෙන් ඔබට පෙන්වන්න ධර්මයේ සඳහන් වෙනවා නාසිකාග්‍රේවා පරිමෙත්තේ වා කියලා. සිහිය අභිමුඛ කරගෙනයි අපි භාවනා කරන්නේ. නාසය හත් කෙළවරට හරි උඩුතල ආශ්‍රිතව හිත තියාගන්න. වර්තමානයේ තුල දරණ පිළිද ඥාන උත්සාහ කරමු. මම කියනකොට ඔබ නිහඬව ඒ සඳහා හිත යොමු කරන්න. මෙම විහාරයේ සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා. මෙම විහාරයේ සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා. නිරෝගී මෙම ගමෙහි සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා. මෙම ඵලාතිහි සිටින සියලු දෙනාම නිදුක් වෙත්වා. නිරෝගී මෙම පෘථුවියෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. So

ඔබේ ජීවිතේ වෙන පරිවර්තනය වෙනස ඔබටම දැනගන්න පුළුවන්. අලෝභ ජීවිතයේ සතුටසහගෙන බාහිර යනවනම් බාහිර පුද්ගලයන්ගෙන් ඔබ සතුට ප්‍රියවන්තන ආදිය බලාපොරොත්තු වෙනවා. ඊට වඩා සතුට ඔබේ ජීවිතය තුළින්ම කොයිතරම් මහසුවෙන් කොයිතරම් හරලද කොයිතරම් අඩු වියදමකින් ලබා ගන්න පුළුවන්ද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන්. මේ තමයි කියන ධර්මයේ සාධෘෂ්ටික බව අහාලික බව කියන්නේ. අදාම සතර ලබන්නේ කියලා බොහෝ වේසක් දරනවා කියලා. බොහෝ දුර පැහැ යන සතර ගෙනෙන කියලා කියන්නේ. අර එක්තරා කතාවක් තියෙනවා. එක්තරා කෙනෙක් යකඩ පෙට්ටියකට වාඩි වෙනවා. හරණ යකඩ පෙට්ටියකට වාඩි වෙනවා. අවුරුදු ගාණක් යා සිනමා වල තියෙනවා. හිඟන්නේ කෙලින් ඉඳලා තියෙනවා. මේ හිඟාන ගමන් පස්සට ගාණක් ගියා වයසට ගිහිල්ලා කොහරි මැරිලා තියෙනවා. දාතසුළු ගාණක් හිඟා ආහාර පෙට්ටිය උඩින්ද මම මැරුණට පස්සේ අර බලන්න යකඩ පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා මැණික් පෙට්ටියක් තියෙනවා. මහා වටිනා මැණික් එකක් තමයි පෙට්ටිය පුරවල තිබිලා තියෙන්නේ. යම් කවදාවත් දැනගෙන ඉඳර නෑ මේ වාඩි වෙලා ඉන්නේ මැණික් පෙට්ටිය උඩ ඉන්නේ. අවමන කෙනෙක් ආයේ පෙරක් බලන්න හිතන්නේ අපේ තන්නේ වගේ දෙයක් මේ සද්දලම නැමැති මහා මැණික් පෙට්ටිය තියාගෙන අපේ ඉගන්න වගේ පොඩි පොඩි දේවල් ආශා කරලා අනිත් ගැටිලිවත් සෑහවන්නේ. බුදුහාම දේශනා කළ අනුත්තරීය සූත්‍රයේදී ලෝකේ කරන් තියෙන වටිනා දේවල් මොනවද කියලා අහන දේවල්ලින් මුතුම්ම දේ මොනවද? සාන අනුත්තරීය දර්ශනය කරන දකින දේවල් වලින් මඩිනාන්තේ මොකන්ද? දර්ශනානුත්තරය. ලබන දේවල් වලින් උතුම්ම දේ මොකන්ද? ලාභානුත්තරය. යමෙකුට උපස්ථාන කරනවා නම් මඩිනාන්තේ මොකන්ද? පාරිචාරයානුත්තරය. යමක් සිහි කරනවා නම් මඩිනාන්තේ මොකන්ද? අනුස්සතානුත්තරය. මෙන්න මේ වගේ අනුත්තරීය ලෝකයේ උතුම්ම දේවල් ටිකම බුදුහාම දේශනා කරනවා. සානානුත්තරී කියලා දේශනා කළේ අහන දේවල් වලින් උතුම්ම දේ කියලා දේශනා කළේ මොකද්ද? තමන්ගේ දේශවන වලින් සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. අනුස්සතානුත්තරී කියන්නේ මොකද්ද? සිහි කරනවා නම් මොනවද සිහි කරනවා? අපට යම් කිසි කෙනෙක් ගැන සිහි කරනකොට සතුටක් වෙනවා නම් කවුරු ගැන සිහි කරාම සතුට වෙන්නේ අපට? සතුට ලැබෙන්නේ කවුරු ගැන සිහි කරාමද? මන්ත්‍රී තුමා ගැන හිතුවාමද? ඇමතිතුමා ගැන හිතුවාමද? පින්වත්නි අපට වඩාත්ම සතුට ලැබෙන යම් සිහි කරනකොට ගුණ දහම් තියෙන අය ගැන සිහි කරනකොට අපේ අම්මා තාත්තා ගැන සිහි කරනකොට අපේ කල්‍යාණ මිත්‍රත්වයෙන් බේර වෙච්ච කෙනෙක් ගැන හිතනකොට අපේ ගුරුවරු ගැන හිතනකොට කොච්චර හිතන සතුටක්ද නේ? එයාගේ පින්තූරයක් අපේ ඇඳගෙන ගෙදර ගෙනල්ලා ගහගෙන ඉන්නවා. හැබැයි එහෙම වුණත් යන්නේ දවසක ඒගොල්ලන් අපි හිතන තරම් ගුණවත් නැහැ නෙවෙයි කියලා අපි හිතන පුළුවන් සමානයි. අර පින්තූරේ පානින පුළුවන් සමානයි. ඒ පින්තූර ඇඳගෙන නම් දෙන්නුණා අනේ මං දැන් ඔයාලට කැමති නම් ඔයාලා ගෙදරම පින්තූරේ තියාගන්න කියලා. එහෙනම් දැනන සමානයි නේද? හැබැයි පින්තු ලෝකයන් කිසේ කෙනෙක් ඉන්නවා කාදාවත් සිහි කරනවට කනගාටුව අසුචරය හැදෙන නැහැ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සිහි කරන හැම මොහොතක්ම අපේ හිතේ තියෙන දුක් පීඩා දුර වෙන හිතට ලොකු සැනසීමක් දෙනවා. ආරේ උතුමන් ගැන සේමන් කිරීම. සරුවත් මහණන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, මහා පච්චාන හාමුදුරුවෝ, සීවනි හාමුදුරුවෝ නේද? ගෙදර ගහනක් කියන්නේ නැති මේ පාන්දරේ බුද්දෙක් ඉන්නේ නැහැ නේද ගෙදර සියෝදි හම්බුරෝ බලන්නකොට උන්වහන්සේට සිහිපත් කරනකොට අපේ ඉන්ද්‍ර ලෝක සංසීමක් නේ අන්න අනුස්සතාන්තරයේ සිහි කරනවා සිහි කරන උතුමනේ මොනවද කියලා ලාමනුත්තරයේ ලබන දේවල් උතුම්ම දේ මොනවද ශ්‍රද්ධා ප්‍රතිනාමයේ ශ්‍රද්ධා ලැබීම බුදු නම සංගයෙන් දරුවන කෙනෙක් කියන ශ්‍රද්ධාව ශ්‍රද්ධා ගන්න කියලා කියනවා ශ්‍රද්ධාව නැනේ ඒ උත්තමයන් පිළිබඳව කියන විශ්වසනීයත්වය අපිට මේ ලෝක ධනයක් පිළිගන්න අනේ සාපේ ජීවිතය වඩාත්ම නිවැරදි මගින් සෝමන කරන්න නම් අපි මේ ධර්ම කරෝපරේ මෙලෙස ඉගෙන ගන්න ඕන පිළිතුරු විශේෂයෙන් මෛත්‍රී භාවනාව අපි වඩනවා නම් අපේ ජීවිතවල සාරා පරිවර්තනයක් ගන්න පුළුවන් අපට වඩාත්ම හිතට සැනසීම ලැබෙන දේමයි අපි වැඩිපුර සිතනවා ඒ අතරේ ප්‍රධානම ප්‍රමණහන සේබුදුම දේශනා කළේ මෛත්‍රී භාවනා කරණීය සූත්‍රයෙන් දේශනා කරන්නේ යම්කම් සම්තම් පදං අවිසමේෂ සම්බේ සත්තා භාව සුඛිතාත්තා යම් කෙනෙක් ශාන්ත පදය සැනසීම බලාපොරොත්තු වෙනවා නම් එයයි සිත දෙතු ප්‍රධානතම කාරණයක් තමයි සියලු සත්‍යෝ සුවපත් වෙනවා කියන සිතිවිල වඩන එම මෛත්‍රී වැඩීමෙන් ලැබෙන ප්‍රධාන අනුසංසයක් තමයි සීමා සම්බේධය දුරු වීම. තමන්ගේ අනුගේ කියන වේලියක් කියනවා අනේ වේලියක් වෙනවා. මේ පින්නතුන්ට කිසියම් ආරයක් සඳහා නැගිටලා යන්න තියෙනවා නම් අනිත් අත පාදවත් නියතම නැගිට නැගිටලා යන්න ගැටලුවක් නැහැ. එළියට පාලිය දිහන්නම නම් යදර යනවා නම් ඇගිලියක් නම් යදට බඩු යම ගේන තියෙනවා නම් කියන්න කමන්නේ නැහැ. අනිත් යන කාරද ගන්නවා නෙවෙයි දැනන්නේ. අමාරුයි. කුරුමමයි දෙකටින්. පින්නතුනේ සීමා සම්බේධය නැති වෙනවා. මේ මගේ මේ අනිත් අයගේ කියන වෙනස ටිකෙන් ගන්නවා. ඇයි එයා වෙනද තමන්ගේ ළඟ ඉන්න ළමයා විතරයි දැක්කේ. මේ මගේ පුතා මේ මගේ දුව අනිත් අය පිටයි. ඔහොම බලනවත් එක්කම යා ටිකක් මෛත්‍රී මොළ උස්සලා බලනකොට ආ පිටුපස්සෙත් ළමෙක් ඉන්නවා ඒ ළමයා මගේ ගියාගේ ළමයා නෙමෙයි අර තවත් නැත ළමෙක් ඉන්නේ ආ එහෙනම් මේ ළමයා 10 වෙනකන් පුතේක්ල නරයතේ වඳුනේ ටික ටික තේන්න ගන්න මේ පිටයි නෙවෙයි මේ ඔක්කොම ඉන්නේ මේ තමන්ගේ මයි මේ කලින් හිටපොයි මේ ඉන්නේ කියලා තමන්ට වැටහෙනවා පිටේ එහෙනම් මෙච්චර කල් මේ ආදරය කළ තියෙන මෙයාට තමයි ඉරිෂා කළ තියෙන කියන්නේ තමයි ඊටතරයි ඉරිෂා කළ තියෙන ඊට අමාරු 10කට 15කට කලින් නැහැ බලාගෙන ගියාම පිට කෙනෙක් නැහැ නේ ඔක්කොම තමන්ගේයි අර ගියා මේ පුතන් තියෙනවා අම්මා 10කට කලින් තාත්තා තියෙනවා අම්මා විතර කලින් මාමා තියෙනවා ආත්ම 25කට කලින් ආචිත්තන්නේ ඉන්න ඔක්කොම මෙතනේ බලන් ගියාම තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න කියයි ආර කල්පයකට කලින් අර පුතෙක් ඉන්න වැඩි අන්න කල්ප දෙකකට කලින් අර ඔබේ භාර්යාවත් අර කෙනෙක් මොල්ලේ ඉන්නේ කොහොමෝ කියන්න පුළුවන් ඔක්කොම කොහොම කියලා තමයි බුදුම දේශනා කළේ මේ ලෝකේ තමන්ට අම්මන වෙච්ච ආත්මන වෙච්ච දුව පුතාන වෙච්ච කිසිම කෙනෙක් මිනිසුන් අතර විතරක් නෙවෙයි පින්නතුනේ පුරා භූමියන් අතරවත් නෑ කියන්නේ. ඒතරම් දිගද මනකාවයි මේ අපි පින්නතුනේ. අතිසේ සසර දිගද මනකාවයි. පරම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුර සමග මහා මාර්ගයේ ගමන් කරනකොට උන්වහන්සේට කඩි මුලක් යනවා. කඩිය ටිකක් යනවා දැක්ක පාරමදී. බුදුහාමුදුර ටිකක් නැවතිල හොඳට විමසිල්ලෙන් බැලුවා. මනල මඟ සිනාම් ආනන්ද හාමුදුරුවෝ අනාසාහිනි මොකද මේ ආනන්ද මේ කඩිකුල අතරේ සම්පිති රජන වෙච්ච කිසිම කෙනෙක් නැහැ කියන්නේ. සම්පිති රජනේ බ්‍රාහ්මීසේ සභා මන්ත්‍රී නෙමෙයි, පළාත් සභා මන්ත්‍රී නෙමෙයි, සම්පිති රජ මුළු පොළොවටම අධිපති. සම්පිති වෙච්ච නැති කිසිම කෙනෙක් මේ කඩියන් අතර නැහැ කියලා. බලන්නේ බේනතේ බුදුනෝනින් ලැබුත්තේ උන්වහන්සේට වාතුර පේනවා, වාක්‍යයට පේනවා. අපිට පේන්නේ මේ අවුරුදු 50කට ගිහින් විතරයි. ඒකෙත් බොහෝම කණ්ණාඩි දාලා අපි වෙන වෙන දෘෂ්ටි කෝණ වලින් කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා. නමුත් බේනතේ අපි හරියට ධර්ම තේරුම් ගත්තොත් තමන්ගේ පිට කෙලෙණෙන් කරන්න කෙනෙක් මේ මුළු විශ්වයම මෛත්‍රී භාවනා වඩනකොට මෙන්න මේ අවබෝධය වල ටික ටික ලැබෙනවා. මෛත්‍රී වඩන කෙනාගෙන් මෛත්‍රියක් තියෙනවා, කරුණාවක් තියෙනවා, අනිත් කෙනෙකුට දුක කරදරයක් වෙනකොට ඒකෙන් බේර ගන්න ඕන කියන හැඟීමක් එනවා. ඒ වගේම මොහිතාන්නේ අනිත් කෙනෙක් දේ වෙනකොට සතුට වෙනවා, තමන්ගේ දරුවෙක් දිනනවා වගේම කියලා හිතලා සතුට වෙනවා කියලා. කැටිලිෂාවක් නැහැ. අමගේ දරුවේ විඳිනවා අපට තාත්තට කාටවත් කිවිෂයක් නැහැ. අන්නේ වගේම තමයි වෙන දරුවේ දින වෙනකොට යම් හරියට සතුට වෙනවා නේ, තවත් දින වෙන තවත් විභාග පාස්සෙන්න තවත් සතුටින් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොයි ශාලාවෙන් නැත්තත් ඉනපස් ගෙනලා දෙන්න එයාට යන්න අවශ්‍ය නැහැ. ඉන්න එජොබ් කරගෙන ඉන්න තුන ඇතුළට ගිලම්පස්සේ ගෙනල්ලා මෙයාට ෆෝවර්ඩ් දෙන්න. පින්නතුනොත් නිහඬව ඒ ගිලම්පස්ස අරගෙන වළඳන්න. අපි මේ සඳහන් කළේ පින්නතුනි මෛත්‍රී භාවනා වඩනවා කියන්නේ ඒ තැනත්තා මෛත්‍රියක් වඩනවා, කරුණාවක් වඩනවා, මුදිතාවක් වඩනවා, යම් උපේක්ෂාවක් වඩනවා. සතර බ්‍රහ්ම විහරණය වඩන කෙනෙක් වන්පත් වෙනවා. මේවට කියන බ්‍රහ්ම විහාර කියලා. මේවට කියන්නේ මහා බ්‍රහ්මේ ජීවත් වෙන සිටිවිලි හතරක් නේ. ඔබ කැමති නම් මේ මනුෂ්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න. ඇති තාක් දුරට මේ කර්ම හතර වඩන්න. එතකොට ජීවිතයේ තියෙන කාදර කම්පටලු පිළිබඳව මහා අඩුවේ ඔබට පේන ගන්න අයද. මේ මනුෂ්‍ය ලෝකයේ මොච්චර ලස්සන නැහැන්ද. බ්‍රහ්ම ලෝකයේ මේ නිහිතනේ අපිට ගේනෙන්නට ක්‍රම වේදේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර බ්‍රහ්ම විහරණ විදියට අපට දේශනා කළේ. මහලොකු අනාවරණයක් කළා. අතිශය දීර්ඝ කාලයක් කරපු පරිශ්‍රණයක ප්‍රතිඵල විදියටයි බුදුහාමුදුරුවෝ මේ කරුණ අනාවරණය කරලා අපට ඉදිරිපත් කළේ. ඒ නිසා අපි දක්ෂණයෙන් කරන මේ ධර්ම දින කරුණ අපේ ජීවිතේ ප්‍රතිපෝෂණය කරගන්න. ඒ වගේම පින්තුනේ බුද්ධහනුස්ති භාවනාව. භාවනා කමඨාන 40ක් බුදුදහමේ දේශනා කරලා තියෙනවා. කමඨාන 40ක් භාවනා කරන ක්‍රම 40ක් තියෙනවා. මොනවද 40? ඒ 40 තමයි දස අනුස්සති, දස අසින, දස අසුබ, සතර ප්‍රඥා විහරණ, සතරාරෝපාදන ඥාන, ආහාරයේ පටිපෝල සංඥාව, ධාතු මනසිකාරයේ. මොනවද හතරේ? දසානුස්සති, දස අසින, දස අසුබ, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝපණ, ආහාරයේ පටිපෝල මනසිකාරයේ. දහමන සිකාරයේ දහමනසති කියලා කියන්නේ බුද්ධහනසති, ධම්මනසති, සංඝනසති, සීලනසති, චානනසති, දේවතානසති, උපසමානසති, කායගතසති, මරණසති, ආනාපානසති කියලා. දහයයි. ඒවට කියනවා දස අනුසතිය. එනකට දස කසිනේ. අසින භාවනා කියලා කියන අසින මණ්ඩල හතරකින් නේ වර්ණ වශයෙන් පඩේ ආපෝතේජ වශයෙන් ඒ වහන ක්‍රම 10ක් තියෙනවා. නීල පීත ලෝහි දෝලන්න පඩේ ආපෝතේජ වායෝ ආකාශ ආලෝක කියලා දස අසින. ඊළඟට දස අසුභය දේශනා කරලා තියෙනවා. අපේ මේ නාසන ශරීරයේ මේ ඥාන පන්සි සිද්දරම දෙන්නේ කොටස් 10ක් දෙන්නේ. උද්දමාතක, විනීතක, විපුප්පක, විචිත්තක, විඛායිතක, විකිත්තක, අදයි විකිත්තක, ලෝහිතක, කුලවක අටික තිබෙනවා. ශරීරයෙන් දෙකයි නිමෙලා, දෙකෙන් දෙක වෙනෙලා, අනෝයෙකල අන්තිමට ඇටසකෙල්ලන් වෙනකම් සිද්ධ වෙන අවස්ථා තමයි මේ. අද අපි මේව පරිහරණය කරන්න පිළිතුනේ මේ කමඩේ හැමදාමයි දෙන්නේ. මේක පරන්නා මේක අයින් කරලා අලුත් එකක් ගන්න නෑ මම. ඒ නිකන් නෙමෙයි ලැබෙන්නේ. දැන් මේකට සංයෝගිත කරගෙන ඉන්න අපි නේද ඊළඟ ශරීරෙටදී. දැන් පොතේ දාලා තියෙනකෝ. ඊළඟ පොඩිය ගන්න සංයෝගිත එකතු කරගන්න. මනස රෝගෙට පල්ලෙහා බොඩියත් ඉහෙල බොඩියත් කියලා නම් අපි දන්නේ නෑ. තමන්ගේ හිතේ පහඩන්න තමයි ලැබෙන්නේ. මේ ලෝකෙ මෙන්න කැමති නම් මේ ලෝකෙ එකක් තමයි ලැබෙන්නේ. ගෙදර මෙන්න කැමති නම් ගෙදරම හම්බ වෙන සමානයි. ගෙදරම පරිශීලනය කරන්න පුළුවන් විදිහේ ශරීරයක් ලැබෙන්නේ. හැබැයි මනස දෙකේ ගෙදරන්නේ සමාන විලාසයක් කරොත්. මනුෂ්‍යයෙක් කම්පැනින ගෙදර මොළ ආමරෙකින් සමානයි. කැමති නෙමෙයි. ඉන්නේ කැමති නෑ නේ. ටික දවසක් ඉන්නකොට තරුවට කියයි දැන් නම් යන්න කියලා. ඊට පස්සේ ඉතින් විනාඩියක් වරගෙන වැඩිය පටන් ගන්න පන්නම් වත් ඔබ. අපි වෙන කැමති නෑ නේ කවුවත් නේ. ඒ ඇයි හොඳින් සතුටින් ඉන්නදී අපි එහෙම දැනකට යන්නේ නේද? හොඳට පින්නම් කරලා, ඒවගෙන සිහිපත් කරලා අපිට මේ පල්ලෙහායින් අවශ්‍ය නැහැ. මනසෝගේ නාමත් දැන් ඉන්න දැනට වඩා ඉහළ තැනකට යන්න. ඔබ දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංඛාර උපති සූත්‍රයේ හරි ලස්සන කාරණාවක්. ඒ තමයි අපේ හිත දිනු කරන ක්‍රම පහ දේශනා කළා. සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. සද්ධාව සීලවන්ත භාවය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥා. මෙන්න මේ කරුණික තමන් දිනු කළා නම් උපරිම ලෙස යාට පුළුවන් මරණයෙන් පස්සේ තමන් යන දැනගෙන තීරණය කරන්න. යා මනුස්ස ලෝකේ යනවාද කියලා තීරණය කරන්න පුළුවන්. මනුස්ස ලෝකේ පින්නතුනි නිකන් නෙවෙයි. කොයි රටේ යක්කොයි කුලේ ඉපදෙන්නේ කියන එක තමන්ට කලින් තීරණය කරන්න පුළුවන්. ආයේ ලංකාවේ ඉපදෙනවද? ඉන්දියාවේ ඉපදෙනවද? චීනයේ ඉපදෙනවද? ජපානයේ කැමතිද? යුරෝපයේ කැමතිද? බටහිර කැනඩාවට හරි ඇමරිකාවට හරි දැම්මම වීසෙට ගන්නතුරු ඊළඟ ආත්මයේ ශරීරයේ වීසෙට දැම්මම කියනකොට අරන්නේ මේ වෙනතුරු ඉපදෙන පොලයන් අමන්න තීරණය කරන්න පුළුවන් කලින්ද බලන්න සංඛාර උපදී සූත්‍රේ බලන මැදින් නිකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා යන් චාතුරුමාරාජික දිවිගේ ලෝක යන කැමතිනා ඒකට යාන හිත පිටව ගන්න පුළුවන් යන් තාවදීසිට යන කැමතිනා එතන සිට පිටව ගන්න පුළුවන් යාමේ තුසිතේ නිර්මාණකේ පරිණිතව සත්‍ය තමන් කැමති දිවි ලෝකයක තමන් හිත පිටව ගන්න පුළුවන් හැබැයි නිකම් බෑ නිකම් බෑ සාමාන්‍ය නිකමක් කරේ විතරක් නෑ සන්නාම සීලය ශ්‍රුතවන්ත භාවය ත්‍යාගවන්ත භාවය ප්‍රඥාව උපරිම මට්ටමින් තියාගන්න කොහොමද තමන්ගේ උපරිම මට්ටමින් තමන් දැන් තියාගෙන යනවද කියලා බලන්නේ තමන් බලන්න තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්නේ මොනවද කියලා දිනකට වැඩිපුර තමන්ට මතක් වෙන්නේ මොනවද අන්න තමන්ට මේ ගන්න පුළුවන්. තමන්ට මතක් වෙන්නේ බුද්ධ ධර්ම සම්බන්ධයෙන් දරුවරණ සමාධි ප්‍රදානයක් නම් අරකින් සීලය ගැන ප්‍රඥාව ගැන නම් උද්‍යම්මේ ගාමී ප්‍රඥාවාදී විදර්ශනාවට දාල ප්‍රඥාවට දාන ආකාරයෙන් නම් තමන්ට මතක් වෙන්නේ තමන් සම්පූර්ණයෙන්ම තමන්ගේ ගමන මඟ තමන් යනවාදී තමන්ගේ පාලනය සපුරාම තමන්ගේ අනුර තමයි. තමන් කිසිම කෙනෙක් මගේ වෙන අවස්ථාවක් නැහැ. වැඩියක් තියා තමන්ගේ දරුවන් ලවා තමන්ගේ පාමසුගුරු වස්ත්‍රයවත් පූජා කරන අවස්ථාවක් තමයි. ඔබට අවශ්‍ය බීසේක ගුවන් ටිකට් පදවුව තමන් විසින් උපයාගන්න. ඒ විතරක් නෙවෙයි අනිත් කෙනෙක් යම් කෙනෙක් සෝවානාවේ මාර්ගවලටපත් වෙන්න මේ සද්ධා දේවල් වුණාම ප්‍රවෘත්ති මන විදියට යන්න ඒවත් ලබන්න පුළුවන් කියලා. ආසවකේ ඥාන ලබන්න කැමති නම් ඒකත් ලබන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි වෙනතුළු මේ ගුණාංග ටික ඉහෙතම දිනු කරලා මේ ලෝකේ ඉපදෙන උත්තරේ කියනවා. ඒකවුද? ඒ තමයි බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් මේ ලෝකේ අවසන් වතාව උපතවන්නේ බෝසත්ජනමහත්මයා. ඒ බෝසත්ජනමහත්මයාට කියන්නේ පස්මා පරිපරණ කියලා. කාලය, දීපය, දේශය, කුලය, මාගය. ඒ බෝසත්ජනමහත්මයේ තමන් හා කවුද තමන්ගේ අම වෙන්නේ කියලා අම්මා තීරණය කළගෙන හරිනවා. ඉපදෙන රටේ ප්‍රදේශය මොකක්ද? ඒක තමන් තීරණය කළේ. ඒ තරම්ම තමන්ගේ පාලනය තමන්ගේ බෑ කරගත්තෝ ආධ්‍යාත්මික ගුරුවරයෙක් තමයි බෝසත්ජනමහත්මයා කියන්නේ. වෙනදාට ඒ ශක්තිය කියන ප්‍රමාණයකින් තියෙනවා. පුතාලාට දැන් සෙල්ලම් කරන්නේ නැහැ මරණ වේලාවනේ. දරමදානිය පාලනම හොඳ පුතාලානේ. ආ ධර්මයක් ගරු කරනම පුතාලානේ. මේ අහන්නේ බුදුහාමර දේශනා කරපු පාඩම. ආමේ ගැටගන්න නෙමෙයි ඈ. ඉතින් පින්නතුනේ බෝසත්යන් වහන්සේ මේ උතුම් මේ ස්ථානයේ පිටවාගෙන උත්තමේ අපට පුළුවන් අපි ඊටාම ඊට කුසල් කළ තමයි මේ බුදුන් දරුවන්ගේ ලෝභඥමයෙන්ම මේ ලෝකෙට ඇවිද තියෙන්නේ ඉහළම සුසුමහ බලනවා. ඔබ කාගෙවත් කෙනේ අඩුවක් නැහැ. මෙතනින් වැඩි මේ අම්මලා ගෙදරා මේ පුදාම දරුවන් ධර්මා මේ නව දෙදෙනෙක්ම මේ ලෝකේ කරන්න පුළුවන් ළමන පුළුවන් ඉහෙලම කුසලේ නම තමයි ඔබ මනස ලෝකේ ඇවිල්ලා අද මේ ආසනයක් මත වාඩි වෙන්නේ. ඔබට නිසි ආසනයක් තාක්ෂේ ලැබුණා නම් ඔබට නිසි ධර්මයක් ජීවිතේ ආසන ලැබුණා නම් ඔබට ප්‍රඥාවේ අභිෂේක ලබන්න පුළුවන්. ප්‍රඥාවෙන් ඉහෙලටම යන්න පුළුවන් මට්ටමට ඔබට සියලු වටිනාකම් තියෙන කෙනෙක්. ඔබ කොච්චර වයසට ගියත් කමන්නේ. ඔබට ඇඳේ නැගිටින්න බැරුණත් කමන්නේ. ඔබට හොඳට කන් දෙක ඇහෙනවා නම් හොඳට සිහි කල්පනාම් තියෙනවා නම් සිහි කල්පනාම් හොඳට තියෙනවා නම් ඔබට ඕනම මොහොතක හිත දිනු කරන්න පුළුවන්. වයස ශාරීරික දුර්වලතාවය කිසිම ආකාරයක ඒ සඳහා පිළිතුරු අපි වාක්‍ය කළ තමයි මේ මනස ප්‍රබලයි. යම් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. එතකොට අපි මේ සඳහා කරව කමඨහන් දෙක. දස අනුසති, දස අසින, දස සුබ, සතර ප්‍රමුඛිරණ, සතර ආරෝප, ආකාසනඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, ආකීඤ්ඤායතන, නිවසඤ්ඤාණ ආරේ පටිපුර මනසිකාරය ධාතු මනසිකාරය පටිමි ආභෝතේ දවායම නිකිරීම මේව කියනතේ මේව තමයි අගනා නිදහන සම්බුද්ධ ශාසනයේ මහා සාගරයෙන් අප විසින් මැනෙක පතලක් හරල වගේ අපි පොළවේ කියලා ගන්න මහා වටිනා අගනා දහම් විනිරුවන් කියන්නේ මෙන්න මේ මහා ඔබට හැකි මම නිමෙව දිනු කරන්න. බුද්ධ හස්තේ වෙන්න පුළුවන්, මරණ සුභාන වෙන්න පුළුවන්, කායගත සතිය වෙන්න පුළුවන්, ආනාපාන සතිය වෙන්න පුළුවන්, කුමනව පමණක් දෙකෙන් එක පොර කරන්න සාර. ඔබේ සාර්ථකත්වය බලන්නේ ඔබ කොච්චර ආධ්‍යාත්මික ඉදිරියට ගියද කියලා බලන්නේ මෙන්න මේ සමත කමඨාන කොයි තරම් හිත එකඟව එක ආරම්භයක තියාගන්න ඔබ දක්ෂද කියන කාරණය මත. එක බාහම කමඨාන කර විසහ කර බලන්න. විනාඩි 10 5 පටන් ගන්න. පැය බාහම පැය දෙක පැය පහ පැය 10 වාහිකට දින කරක් වෙනද? උතුම්ම සතුටක් වෙන්නේ නැද්ද? බලවනම් බඩගින්නේ ඉඳගෙන හරි භාවනා කරන්න පුළුවන් ඊට පස්සේ. අනිත් ඇඟේ වෙනස්කම් නොසලකෙලි තමන්ට දැනෙනවත් නැහැ. ඇඟේ මතේ වේදනා කොහෙන් ගිහිලද ගන්නෙ? වයස කියන එක දැනෙනවත් නැහැ. වයස කියන එක වෙනතනෙ ඉතාලිනෙම දයක් විතර විතරයි. ඒක ඇත්තටම අපට අදාළ දෙයක් නෙවෙයි. ඒ සම්පූර්ණ සම්පූර්ණ යන දෙයක් වයස කියන්නේ. අපි සමාධියේ ඉන්න යනකොට අපිට වයස කිසිම අදාළයක් නැහැ කියන්නේ. අපිට අදාළ වෙන්නේ අපේ මානසික නිරෝගී තත්ත්වය. බුදුරජාණන් වහන්සේගේ කාලේදී අවුරුදු 80 මහණෙක්ගෙන් හිටිය බක්කල සාමුදුරුව. අවුරුදු 100 මහණෙක්ගෙන් හිටිය. අවුරුදු 120 මහණෙක්ගෙන් ආනන්දහාමුදුරුව සෝනාමෙහි මගේ හිටිය. අවුරුදු 120 මේ පිනතන ඔක්කොම වගේම අම්මල තාත්තලා ආච්චිල සීල වගේ මේ අය ඉගෙනවයි නැහැ කවුරුත් 120වක් දිනනද නැහැ. බුදුහාමෙන් කාලේ අවුරුදු 120 මහණ වෙලා සම්මන් කරලා කරලා භාවනා කරලා නිවන් දැකුවා හිටියා. 120 මහණ අනේ තරණ මෙහිනවරට උපස්ථාන කරපු මෙහිනවරු හිටියා සෝනාමෙහි එහෙම කෙනෙක්. ඒ තරම් ආධ්‍යාත්මික ශක්තියකින් වීර්යයෙන් මේ සම්බුත් සසුනේ පිළිවෙත්වලින් ප්‍රතිපත්තිවලින් ප්‍රතිපන්නව හිටියා. ඒ නිසා අපට අපි ප්‍රමාද නැවුවත් අපට මේ දහම වල ප්‍රතිඥා ගන්න පුළුවන්. එනතනෙහි මෙන්න මේ ගමන් මගේ යද්දී ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදු යන වහන්සේ කෙනෙක් සුවිචේත කාරණයක් ලෝකෙට දේශනා කරනවා. ඒ තමයි අවිද්‍යාව සහ ප්‍රඥාව කියන තරංග දෙක. ඉන්නේ කවුරුද දැන් සාදු කරන්නේ? නෑ මොකද සාදු කරන්නේ? නෑ මොකද සාදු කරන්නේ? අනේ මෙතන තමයි සඳහන් කරන්න දෙන්නේ සම්පූර්ණ වෙනස් තරණය. මේ වෙන තමයි සඳහන් කරේ සම්මුති සත්‍ය ලෝක විවහල් කියන කාරණා. අනුසෝධනාමේ කාරණා ගංගාවක් මහඩ කරා යන වගේ සාමාන්‍ය රෝගී විහාර කරන්නේ අපි මේ සඳහන් කළේ. නමුත් මෙතන පටන් අපි විශේෂ කාරණාවක් සඳහන් කරනවා. ඒ තමයි භාගතු මහන්සිය දේශනා කළා ධර්ම දේශනා කියන මාර්ග කරෙමින්ම පටිසෝධකාමී නිබුණා දුද්ද සමන් කියලා. උඩුගම් බලයන් තමයි. මෙන්න මෙතනින් තමයි සැබෑ සමාපේ ප්‍රඥාව ලබන දොරටු විදුත් වෙන්නේ. මෙතනින් තමයි අපේ ප්‍රඥාව, අපේ පිළ, අපේ කුසල උරගමන ස්ථානය. මේ පිනතුනි අවුරුදු 60 ඉඳන් ඕනෑම වයසක ධම්මා කෙනෙක් හරියව දාන මිදිය කිසියම් ප්‍රමාණකින් අවබෝධ කර ගන්න පුළුවන්. ඒ තමයි පිනතුනි අවිද්‍යාව සහ විද්‍යාව අතර වෙනස. බහතුත මහන්සිය ලෝකේ ධර්ම දේශනා කරන්න ගිහිල්ලා මුලින්ම සඳහන් කළේ චක්කු මුදපාදී, ඥාන මුදපාදී, පඤ්ඤා මුදපාදී, විඤ්ඤා මුදපාදී, ආලෝක මුදපාදී කියන. උන්වහන්සේගේ පෙර නොයසුදිරෝ මේ අනුසුතේ සුධම්මේසු චක්කු මුදපාදී, ඥාන මුදපාදී, පඤ්ඤා මුදපාදී, විඤ්ඤා මුදපාදී කියන කාරණය. මහණෙනි මට පෙර නොයසුදිරෝ ධර්මස ආරෝහ්‍ය විද්‍යාව, ඥානය, ප්‍රඥාව පහළවෙනවා. ඒ ප්‍රඥාව එදා උන්වහන්සේ බොහොමදදී සම්බුද්ධත්වයේ සංසම් කරන තුරුම වහන්සේට තේරුම් ගිහිලා තිබුණේ නැහැ. උන්වහන්සේ පස්සක් මනුස්සවගේ කාර්ය දුස්තරක් කියන්න. ආලාරකාරම් උදකරම් වැනි සමග ධ්‍යාන වැඩුවා, අරුපාචර ධ්‍යාන වැඩුවා. ඒ කිසිම තැනකදී සාක්ෂාත් නොකළ අසිරිමන්තය මේ මුළු කල්පයක් තුළ ලෝකෙට පහළ වෙන අසිරිමන්ත නම මාංශනාවරණය කළා. ඒ මොකද්ද? ඒ තමයි පඤ්ඤා පාසාද මාර්ගයේ අසෝකෝසෝ කියන කණ්‍යතිය විදියට ප්‍රඥාව නැමැති මහා ප්‍රාසාදයේ නැගලා සෝකනතරමින් සෝකකරණනි ලෝකෙද සුමාසෙ දැක්වා. උන්වහන්සේ දේශනා කළා යම් තාක් ලෝකයේ දුකක් කෙලවෙනවා නම් දුකක් එනවා නම් ඒ දුක එන්නේ අනුවණ තැනැත්තාට මෝඩ තැනැත්තාට නිසා ප්‍රඥාවන්ත තැනැත්තාට දුකක් එන්නේ නැහැ කියලා. දුක කියන්නේ මොකද්ද? හිතට එන රාග ද්වේෂ මෝහ ලෝභ ද්වේෂ මෝහ. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? මොකද්ද විද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ විශේෂයෙන්ම ගත්තොත් ගැඹුරම ගත්තොත් චතුරාර්ය සත්‍ය නොදෙකේ වෙනත් විදිහකින් කියනවා නම් ඇබ්සෙන්ට් රූපයන් දකින්න මේට සිදුවන සැබෑ සිදුවීම නොදෙකේම ඇහෙන රූපයන් පේනකොට කෙනෙකුට හිතෙන්නේ මේ දැන් වර්තමානයේ තේන රූපයයි සමමේ දකින්නේ කියලා. ඒක හරියට දැන් මේ කරුණ ඉතාම අවධානයෙන් අහන්න. හරියට කරවලේ ඉන්නකොට විදුලියක් කොටනකොට ඒ සුළු විදුලි එළියෙන් තමන්ට ඉඩට යන දින පාර දෙස බලන්නට සූදානම් ඉන්න වගේ තරහ අවධානයකින් මේ කරණි තහනම්. ඇහැට මේ මොහොතේ රූපයක් පේනකොට කනට ශබ්දයක් අහනකොට අපිට හිතෙන්නේ දැන් මේ මනක පොබට ඇහෙනකොට හිතෙන්නේ මේ වර්තමානයේ ශබ්දේ ඇහෙනකොට මේ තමයි තේරුම් ගන්න කියලා. රූපයක් පේනකොටම අපිට හිතෙන්නේ මේ මොහොතේම තියෙන රූපේ මේ තමයි තේරුම් ගන්න කියලා. නමුත් පිළිතුරු එකම නෙවෙයි කියලා බැලුවා. ඒක අවිද්‍යාව. ඒක හරියට අපි පිනානක කෑම ටිකක් දාගෙන කෑම කනකොට කෑම ටිකේ රස දැනෙනකොට අපිට හිතෙනවා කොහොමද හිතෙන්නේ මේ රස දැනෙන්නේ මේ පිනාන කියන කෑමේ කියලා. හොඳ අවධානයෙන් ඉන්න මේ කියන කාරණා ගැන. පිනානේ කෑම ටිකක් දාගෙන කෑම කනකොට නැත්නම් හකුරු ගැල කනවනේ. හකුරු ගැල කනනවා කියනවා නේ මේ හකුරු හරි මරහයනේ. කිතුල් හකුරුම තමයි. දැන් මේ අතේ තියෙන කෑල දිහා බලාගෙන තමයි රහයි කියලා කියන්නේ. ඔබට මේ මොහොතේ දැනෙන්නේ රස දැනෙන්නේ අතේ තියෙන අකුරු කෑලද? මේ මොහොතේ රස එන්නේ. මේ මොහොතේ රස දැනෙන්නේ කටේ තියෙන අකුරු කෑලද? ඔබට හිතුන දෙයක්. ඒ කටේ තියෙන අකුරු කෑල අතේ තියෙන අකුරු කෑල වගේ ලස්සනද? ඒ කටේ තියෙන කොට අතකට බලනකොට ලස්සනද කියලා? කෑම ටිකක් කනකොට පිටුතුනේ පිඟානේ ලස්සන කෑම ටික දිහා බලගෙන අපි වෙන හරිම රසයි. මේ කෑම ටික අද දාන නම් හරිම රසයි. කවුරු හදලා දාන්නේ මේ බොන් ටික හරිම රසයි. මේ පරිපුරම් හරිම හොඳයි. බොන් ටික හොඳට රහට හදලා තියෙන විදිහට පිඟාන දිහා බලගෙන කෑම කන. පිටුතුනේ කෑම කන වෙන රස දැනෙන පිඟාන ටික කෑමද? ඒ මේ මොහොත් දිහා අර තරම් රස දැනෙන කෑම ටික අතරම බලලා ලස්සනද කියන්නේ? ලස්සනද? වමනියක් වගේ නේද පේන්නේ? ඒ වමනියක් වගේ කෑම ටික රස දැනෙන ගමන් තමයි හිතන්නේ මේ රස දැනෙන්නේ පිඟන කෙන කියන්නේ. එතකොට කොහොම නැතුව අපට කවදාවත් වැරදිලම හිතලා තියෙන්නේ මේ අටේ කෙනක් දෙක මිශ්‍ර වෙච්ච කෑම ටිකේ රස එන්නේ කියලා. බලන්න මේ තාම සරල දෙයක් අපිට මෙතෙක් අහන්න නැහැනේ දිරුනේ කවුරුද කිව්වොත් මෙසන්නේ. පින්නතනි ওই කන්නේම තමයි ওই සිද්ධාන්තයෙන් තමයි මේ මොහොතේ අපි ඇහැට රෝගයක් දකිනකොට කන සම්බයක් අහනකොට නාසයට ගඳ සුවඳක් දැනෙනකොට දිවට රසයක් එනකොට කයට පහසක් එනකොට අපි යම්කා ජීවිතයේ සැපක් හෝ දුකක් විඳනන් ඉන්නේ මොකෙද? ඒ අපි සැප හෝ දුක විඳින්නේ චක්ක විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් ගාන විඥාණයෙන්වත් ජීවා විඥාණයෙන්වත් වැඩියක් කියා කාය විඥාණයෙන්වත් නැවැත්ෙන්නද අපි සියලු සැප වෙන්නේ මොකෙන්ද සම්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤා මනෝ විඥාන ධාතුවෙන් තමයි මේ දෙක කරන්නේ ධර්මය සඳහන් වෙනවා න පංච විඥානේ කිංචි ධම්මං පටිවිදහනාතේ අඤ්ඤතර අබිනිපාතමත්තා පංච විඥානයන්ගෙන් කිසියම් දෙයක් හඳුනා ගන්න බැහැ අඤ්ඤතර අබිනිපාතමත්තා ඉන්ද්‍රිය ආරමුණට පතිත වීම විතරයි වෙන්නේ මුල් සමහර විතරයි වර්ණ රූපයේ සංද රූපයේ ගන්ධ රූපයේ රස රූපයේ පොට්ටම් රූපයේ කියන මේ රූප ශබ්දාදී පිළිබඳ විතාම ප්‍රාථමික දැනුම විතරයි මුල් අවස්ථාවේ ලැබෙන්නේ. ඒක නිතරම තේරුම් ගන්න මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න විතරක් නෙමෙයි වෙනතුනේ. ඒක මනෝවිඤ්ඤාණය තේරුම් ගන්නකොට ඒක පාදක වෙන්නේ අනුරූපය ඉතුරු නැතුවම නිවදලා තියෙනවා. එහෙනම් අපි මෙතෙක් කලක් දුක් විඳෙ කොහොමද? මෙතෙක් කලක් අපි සැප දුක් කියලා දෙයක් ජීවිතේ විඳනවා. ඒ විඳ හැම දෙයක්ම විඳලා තියෙන්නේ අවිද්‍යාවෙන්. අර නිරුද්ධ වෙච්ච රූපය අවිද්‍යාවෙන් ඇති දෙයක් ඇහිලා දැන් මම හිතනවා නම් බණ කියනකොට මෙතන ඉන්න ඉස්සරහිරිස්සේ බණ කියන්නේ කියලා ඒක මගේ අනිද්‍යාව. මම මේ ඔබ අවිද්‍යාවෙන් අරගෙන තමයි ඔබ ඉන්නවට හිතන්නේ බණ කියන්නේ. ඇත්තටම මම මේ කටයුතු කරන්නේ මගේම චිත්ත කැසිනත් එක්ක මේ වැඩක් කරේ කරන්නේ. ඔබට මම බණ කියනකොට මට මගේ ඉන්ද්‍රියවල පාදක වෙච්ච වර්ණ රූපය සම්පූර්ණ නිරුද්ධ වෙච්ච තැනක මම මගේම මනසත් එක්ක මේ සම්පූර්ණ ගණිතන කරන්නේ මේ ලීල විතරයි. එහෙනම් අපේ මහලුවේ ලෙඩමේ දිරාපත්යේ මරණ ප්‍රිය විප්‍රයෝග කියලා යම්තා ජීවිතයේ සැපක් දුක් වින්දනම් ඒ හැමදාම දුක සැපෙන්නේ කොහොමද? රූපේ නිරුද්ධ වෙච්ච තැනට අපේම චිත්ත චෛතසිකෙක ඇසුරු කරන තමයි මේ සියලු දුක් සැපට ටිකම මෙතෙන් කලින් ඉඳලා තියෙන්නේ. අන්නේ මේ අවිද්‍යා මාතෘව අපි ඉන්නකොට මතක වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කොහොම ගිහිල්ලා බා පත්‍ය ඥාති ඥාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දොන්න සුඛායස නිරුද්ධයි. අපි පුණ්‍යානි සංහාරය කරන මෙතන අපි අපුණ්‍යානි සංහාරය කරනම් අපි ආනන්දයන්ගේ සංහාරය කරනම් කුමන සංස්කාරයක් කරන අපි සංස්කාරය කියලා දින කොහොමද? අවිද්‍යා පත්‍ය සංහාර රූපේ නිරුද්ධාට පස්සේ ඒ රූපයෙන් දැන ගැනීම අවිද්‍යාව නරගෙන ඒක හොඳයි ඒක නරකයි ඒකට මම කැමති ඒකත් එක මම තරහයි කියලා ඔක්කොම ගත්තේ තමන්ගේ මචිත කැසිකන් දෙක්කයි මෙතෙක් කන අපෙන් මේ කරදන කරගේ. ඔබ තවදුරටත් ඒකත් එක මෙන කැමතිද? ඒකත් එක හිටියොත් මොකද වෙන්නේ? මහල වෙනකොට දුක් වෙන වෙනවා, ලෙඩ වෙනකොට දුක් වෙන වෙනවා, මැරෙනකොට දුක් වෙන වෙනවා. ඒ වගේමයි නිතර භවය සකස් කරගෙන ඉන්නේ. මරණසන්න මොහොතේ අපි හිතාගෙන රූපයක් සොයාගෙන එතන ගිහිල ප්‍රසන්නිය ගන්න. එතරම් ප්‍රබලයි මේ අපේ දර්ශනය අපි අරින්නවා. ඔබ මෙතෙන්දී ශරීරය අත්හරිනකොටම ඔබ ආශකරේ ගෙදරට නම් ඔබ ආශකරේ ඉඩමට නම් ඔබ ආශකරේ ඔබ දැනට ඉන්න කාමරයට නම් බය වෙන්න එපා. ශරීරය මෙතන දාලා ගියත් මනස වැඩ කළා ගෙදර පිවිසෙදිගෙන අවසන්. හරිය ඉක්මනින් ගෙදරට යන්න ඕන. ශරීරය මෙතන ගෙදර ප්‍රසන්න යන අවසන්. ඒ වෙස්සෙන් ගන්නේ කොහොමද? අපේ කර්මෙන් අරූප අපේ මේ ශරීරයෙන් කර්ම දානන්නේ. අපි දැන් නැවත සුගතියේ ඉන්න මට්ටමකට නැසෙද තියෙන්නේ ගෙදරින් ඥාතිවරයෙක් කුසීම දෙන්න පුළුවන්. නමුත් ඒ කුසලේ සම්මත නැත්නම් ඊනවනම් අනේ මණ්ඩමෙන්නේ නර ගෙදර සෝතන මණ්ඩමෙන්. මේක තමයි සතර කියලා කියන්නේ පිළිතුර. මේක තමයි බලය කියලා කියන්නේ බවපච්චය ඥාති කියන්නේ මේකයි. අපි හැමදාම බලය මේ උපත පිරිස කර්ම දෙක සකස් කරගෙන ඉන්නේ. අපේ තියෙන මානසිකත්වයට අනුව අපේ තියෙන යන සෝතන කෙරේ. හැබැයි අපි දෙකින් දෙකටම මේ යථාර්ථය පසක් කරමින් මේක නිතරම නොනින් මෙහෙ කරගෙන අපි ඉන්නේ. අපේ මනසට රූපයක් පෙනෙන හඳුනා ගන්නකොටම අපි දක්සනවා තියෙන්නේ මේ දෙන්නේ දැන් පේන රූපේ නෙවෙයි ඊට මොහොතක කලින් නිරුද්ධ වෙච්ච රූපයයි මේ මනෝ විඥානයෙන් මේ මොහොතේ තේරුම් ගන්න කියලා දැක්කොතින් ඒ දකින මනසත් මේ වෙලාවම හටගෙන අහොත්වා සම්බුතං උත්පාන භවසති කිය පිළියෙට පෙරණොත් මේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දැක්කොතින් මොකද වෙන්නේ මේක නොමනින් මෙහෙ කරමින් ඉන්න වෙලාවකදී මේ යොති මොකද වෙන්නේ අපේ මනසන මොහොතේ අපිට රෝගයක් මතක් වෙන මොකක් හරි. දරුවේ කාරේ මල් මාලාවක් කාරේ ගිනි දැල්ලක් කාරේ මොකක් හරි දැන් මතක් වෙනවා. දීපු දානියක් හරි. ඒ මතක් වෙනකොටම අපි සිහි පිටවන දර්ශනෝ තින්නේ ඇත්තම රූපේ දෙන්නේ තියන්නේ මේ නිරුද්ධච්ච රූපිය මනෝ විඥානෙ මේ දකින්න කියලා දැක්කොත් ඒ දකින මනස හේතුම් පටිච්ච සම්බෝධන් හේතුඵංගා නිරුද්ධිද කියලා දැක්කොත් මොකද වෙන්නේ? ඒ තැනැත්තා බාහිර රූපෙනොත් නිදහස් වෙනවා අභ්‍යන්තර නාමයන්තරොත් නිදහස් වෙනවා යක්ක නාමච්ච රූපංච අශේෂං උපරුජ්ජති පටිගත රූප සංඥංච එත්තේ සංචිද්දතේ යටංගෙන්නෙ යා නාමයේ සහ රූපයන්ත දෙකෙන් පටිගත සංඥා රූප නිදහස් වෙලා ඒ මරණසන මොහොතම යාට තිරණ කරන අවස්ථාවක් දෙනවා යන්න කියන්නේ සමසීතිය කියලා එයාගේ මරණය යාගේ ක්ලේශ පරිණාමය යාගේ ස්කන්ධ පරිණාමය ඔක්කොම මොකද සිද්ධන්නේ මෙන්න මේ අවබෝධය යන තමයි පිනතුනි අපේ මේ වටිනා මිනිස් ජීවිතයේ මේ බුද්ධෝත්පාද කාලයක ලබා ගන්නත්තේ මෙන්න මේ අවබෝධය යන පිනතුනි වෙන සරල දෙයකට අපේ මේ ජීවිතය උමාරු කරගන්න නෙවෙයි අපි මෙතරම් වටිනා කාලයක් අපි මේ මහගේ සම්මානසන සම්පතින බලන්න. මෙන්න මේක තමයි අපේ අවසාන නිස්සාරව. දවසකට තත්පර පහක් හරි හිතන්න මම ඉපදුනේ මෙන්න මේ ප්‍රඥාව ස්පර්ශ කරන්න. මෙන්න මේ යථාර්ථයෙන් ළඟා වෙන්නයි. ඒ කුසලයෙන් කරගන්නයි මම මෙච්චර සසර දුක්ඛිතනාවේ. මගේ දරුවව ගන්නල විශ්වවිද්‍යාලවල උපාධියක් අරගෙන දෙන්න නෙමෙයි මගේ අවසාන බලාපොරොත්තු. ඒකත් මම කරනවා නමුත් ඒක නෙමෙයි මගේ අවසාන ස්ථාව. ගෙදරට ඉඳමට තියෙන නයිටික් කියවලා ගෙදර හින කරලා පස්සේ මේ යන විතරක් නෙමෙයි මම ඉබදුනේ. ඊට වඩා ආරේ බාහිරයකට මම මේ ලෝකෙ ඉබදුනේ කියන එක ඔබ දැනගෙන ඔබේ හදවතේ පොතන කාරී සංධිවන් කරගන්න. හැමදාම හිතන්නේ මෙන්න යථාර්ථය මේක. ඇහැට රූපයක් පේනකොටම කනට ශබ්දයක් අහනකොටම නාසයට ගඳ සුවඳක් දිවට රසයක් සයිට පහසක් ලැබෙනකොටම දකින්න මේ රූපේ දෙන්නේ දැන් ස්පර්ශ කරන්නේ රූපේ නිරෝධ චිස්තනයක් මේක. රූපේ නිරෝධ චි රූපේ දැන් කියලා දෙකට තියෙන්නේ. රූපං අත්තෝ සමනිමාස්සති රූපවන්තං වාත්තානං අත්තනිමා රූපං රූපස්මින් මාත්තානං කියලා මේ කුමන තැනකින් ගන්නත් රූපය ආත්මයස ගත්තු තියෙන්නේ. අපි අවිද්‍යා සාන්ත කරන්නේ. අවිද්‍යා සාන්ත වෙනවා කියන්නේ අපේ මායයේ වශයෙන්ගේ මායාවේ භූමියට අපි එහෙම යම් අවස්ථාවක් හිතනවා නම් අන්න ඒ අපේ හිතන ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමාකින් දේශනා කළා. සම්මුතනිකයි කන්ද සම්මුතියේ යමක කියලා සූත්‍රයක් තියෙනවා. සාරිපුත්ත මහින්නේ මාසු දේශනා කරන උපමාකේ. උපමාකට එක්තරා ධර්ම ද්‍රෝපදී කියනවා. එක්තරා ගෘහ ප්‍රධානී කියනවා. මේ ගෘහ ප්‍රධානයන් දෙක අමනාප දැනෙන්නේ ඉන්නවා. ඒ අමනාප කෙනා බලනවා මෙයාගේ ජීවිතයට හානියක් කරලා. නමුත් කෙලින්ම ඇවිල්ලා මෙයාගේ ජීවිතයට හානියක් කරන්න බෑ. ඒ නිසා මම මතක කරන්නේ මෙයා හොඳ මොණෙක් නෙවෙයිලා හොඳ හිතවත් කෙනෙක් වගේ ජීවිතයක් ඇන්නේ ගෝපතියත් කතා කරනවා. කතා කරගෙන ඉන්න ගෝපතිය මං කැමති ඔයාගේ ජීවිතේ වැඩ කරන්න. මට පණියපා. මං නිකන් වැඩ කරනවා කියද? මට වත් පිටි වැඩ ටිකක් දෙන්න. මෙයා උදේම නැගිටලා වත් පිටි සුද්ධ කරනවා, මං නැගලට වතුර දාන ඔක්කොම කරනවා. නිදිය ගන්නේ පරක්කු වෙලා. ඔහොම කාලයක් මෙයා වැඩ කරනවා. වැඩ කරනකොට අර ගෝපතියා කල්පනා කරනවා මෙයා කොච්චර හොඳ කෙනෙක්ද. පස්සේ ගෙදරට ගන්න ගන්නවා. ඇතුලේ කාමර සුද්ධ කරන්න, ඇඳ ඇඳිලා දාන ඒවා ගන්න. තවත් විශ්වාසයක් ඔම ඉස්සන්න වෙනකොට මෙයා මොරකරුවට කියලා මෙයාට ඕනේ නැණ කෙන යන අවසර දෙන්න මෙයා බලන්නේ පාමියා චෙක් කරන අවශ්‍ය නැහැ කියලා. ඔම ඉන්නකොට ඉන්න දවසක රාත්‍රියේදී මේ ගෘහපති නිදාගෙන අවස්ථාවක මෙතන සමගද කරන්නේ. ඉතාමත් කේනු ආයුධයක් අරගෙන මේ ගෘහපතියගේ ජීවිතේට හානියක් කළා. සාමාන්‍ය කෙනෙක් වගේ දොරටු වෙන්නේ නුත මෙච්චර කාලයක් හිතමිතුරෙක් වගේ උදව් කරේ කවුද? මේ මිනිහ මරුවෙත් නිකන් කෙනෙක් නෙවෙයි. මේ ජීවිතේට හානි කරන ආපු කෙනෙක් තමයි මෙච්චර කාලයක් ඉතාම ප්‍රියමනාප කෙනෙක් වගේ උදව් කරේ. මේ උපමාව කාටද දේශනා කරන්නේ? මේ උපමාව මොකටද දක්වලා තියෙන්නේ? අපි යන්තා ජීවිතයේ රූපයක් ලස්සනයි හොඳයි කියලා ගන්න එක ගැත්තේ අන්නර මිනිහ මරුවා අර වදකයා හොඳයි කියලා ගත්තා වගේ තමයි. වෙන කෙනෙකුගේ ශරීරයක් හරි තමාගේම ශරීරේ හරි අනේ හොඳයි ලස්සනයි හරි මලංකාර කියලා ගත්තා නම් ගත්තේ අවිද්‍යාව සාධකයක් ගත්තේ. ඒ අවිද්‍යාව කියන්නේ අපේ ලෝකෝ වේදනාවක් ලෝකෝ දඬුවමක් වෙන්න බලන්නේ. දඬුව මොකක්ද? ඒ තමයි ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රිය විප්‍රයෝග. මෙන්න මේ දුක් ටික දෙන්නයි මේ අවිද්‍යාව නැමැති වදකයා අපට මේ ලස්සන රූපමාවල මේදී. මෙතෙන්ට මුලාවතේ මේ රූපය ළඟ වෙනකොට වයස යනකොට මැරෙනකොට අර වදකයාට නොදෙවෙනි වේදනාවක් අපට දෙනවා. අර වදකයා උපරිම ලෙස අපට කලේ මොකද්ද? අපේ ජීවිතේ නැති කෙනෙක් විතරයි. නමුත් අවිද්‍යාවෙන් ගන්න මේ රෝගය මේ උපයන්න අරගෙන යන්නේ. අපි දුගතියට නැමෙලා පින්නේරේට තරන් යන බලවා මේ අවිද්‍යාවෙන් අපිව ගන්න මේ රෝගය. ඒ නිසා ඔබ ඇත්තටම බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම්, උන්වහන්සේගේ ධර්මයේ ගැන ඔබට ශ්‍රද්ධාවක් තියෙනවා නම්, උන්වහන්සේගේ වචනේ ඇත්තටම ඔබ අදහනවා නම් පිළිගන්නවා. ඔබ පිළිගන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඔබ යන්තා ජීවිතයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියලා යමක් ඔබ නිත්‍ය වශයෙන් සාර වශයෙන් ගන්නම්. ඒ ගන්න හැම වෙලාවෙම අර වදකයා දැනගත්ත වගේ කියලා හිතන දැස වෙනවා. මෙන්න මෙතෙන්ටයි අපි විශ්වාසය තියන්නේ. මෙන්න මෙතෙන්ටයි අපි සද්ධා පාත්‍රා ගන්නෙ. මෙන්න මේකයි කියන්නේ සද්ධා තථාගත සම්බෝධි කියන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවා කියන්නේ මෙන්න මේ ස්ථානෙ. එතකොට පින්නතුනේ මේකට අපි දැනගතකින් හරිය නුවණක් තියෙනවන ධර්මයක් හරින් අහලා ඒ නුවණ විතරක් තිබෙන බෑ. සිහි කල්පනාව තියෙනට ඕන. එක පරණ හාමුදුරු කෙනෙක් කියනවා දැනුම රාත්‍රලකට වඩා සිහිය අවුන්සියක් වටිනවා කියලා. දැනුම රාත්‍රලකට වඩා සිහිය අවුන්සියක් වටිනවා කියලා. අපිට මේ දැනුම තිබ්බත් එක මොහොතක් හරි සිහිය නැති වුණොත් අපේ දකින රූපයට මුලා වෙනවා. ඒ නිසා මේ සිහිය සතිමත් බව සම්මා සතියේ කොයිතරම් අඛණ්ඩව පවත්වා ගන්න ඕනද කියන එක ගැන බුදු පියාණන් වහන්සේ අපට උදාහරණයක් දක්වලා තියෙනවා. මොකද උදාහරණ? ඒකත් ඒ වගේම බරපතල උදාහරණයක්. එක්තරා කෙනෙක් ඉන්නවෝ එක්තරා මහජනයෙක් තෙල් දාගෙන අරගෙන යනවා. කට පෙරෙන්නම තෙල් දාගෙන අරගෙන යනවා. අරගෙන යන්නේ කොහොමද? ඊටාම අසංවර සීලේව නටන පිරිසක් මැදින් තමයි අරගෙන යන්නේ. මේ තෙල් පාත්‍රය අරගෙන යනවා. නටන කට්ටිය අර සින්දු වලට දඟලන කට්ටිය යන්නේ වගේ. ඒ නටන පිරිසක් මැදින් තමයි මේකට අරගෙන යන්නේ. මියාගේ පස්සෙන් එක්කෙනෙක් එනවා. එන්නේ කවුද? වදකේ කියනවා කඩුවකුත් අරගෙන. එක බින්දුවක් හරි වැටුණොත් කඩුවෙන් බෙල්ලට ගන්න බලාගෙන ඉන්නේ. මෙයා අර අසංවර සීලී පිරිස මැද්දෙන් ඉතාම කල්පනාවෙන් මේ තෙල් බාගින අරගෙන යනවා. මේ තෙල් බාගින අරගෙන යෑමට මොකද කියන්නේ? මේකට තමයි සතිමත් බව කියන්නේ, සම්මාසතිය කියන්නේ. හැම මොහොතෙම සිහිය සතර සතිපට්ඨානය තුළ ධ්‍යානෙන් ඉන්න ඕනේ. එක මොහොතක් හරි සිහිය මෙතනින්ගේ මොනොත් වෙන වෙන මොහොතේදී මායාව අපව පිනවත් කරනවා. අපි බාහ්‍ය රූපේ මුලාවෙන මේ තියෙන රූපයක් කියලා ගන්නවා. රූපයක් නෑ කියලා කියන්නේ නෑ වෙනතුනි. රූපය අත්දැකීමක් අපිට තියෙනවා. සතර මහා භූත රූප රටකුවක් තියෙනවා. හැබැයි බාහිර ලෝකයේ දරුව කියලා දේවල් නෑ කියලා. පරමාර්ථ සත්‍ය සාක්ෂිය ගන්නුනේ අපි මේ වර්ණ රූපය ගන්නෙ වර්ණ රූපයෙන් දරුවා අම්මා තාත්තා කියලා අපි ගන්නෙ අපේ සංස්කාර ටිකත් එක්ක. ඇහැට පතිත වෙන්නේ වර්ණ රූපයේ විතරයි. දැන් ඔබ ඉන්න තැන පින්තූරයක් ගත්තොත් ඒ පින්තූරේ විදියටම තමයි අපේ ඇහැට මේ ටික පතිත වෙන්නේ. මේක දුරයි ළඟයි කියන මේ ආලෝකයත් එක තමයි ඊට ටික අපි සම්බන්ධ කරලා බලන්නේ. ඊට පස්සේ මේ පින්තූරේ සුද්ධ කරන වගේ තමයි සුද්ධ කරලා බලනවා. මේ පුතානේ මේ දුවනේ ඉන්නේ කියලා බලනවා. ඒ අපේ ලෝකෙට තමයි දුව පුතා ඉන්නේ. අපට දුව වෙන කෙනෙක්, තව කෙනෙකුට අක්ක කෙනෙක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට තවත් කෙනෙක් වෙන්න පුළුවන්. අපේ දුව ඇත්තටම දුව නම් එයා කාටද දුව වෙන්න ඕන? එහෙම වෙනවද? අපට අම්ම කෙනා ඇත්තටම අම්ම නම් එයා අනෙක් කෙනාට අම්ම වෙනවා. අපේ ඇහැට කවදාවත් අපි අම්ම කෙනෙක් දැක්කේ නැහැ. අපේ ඇහැට පදතුනේ වර්ණ රූපේ විතරයි. අපි අම්ම කියන හඳුනාගත්තේ අපේ නිරුද්ධ වෙච්ච සංස්කාර වලින් ගැට ගහලා, ඒ අතීතයේ වර්ණමට ගැට ගහලා, අපි අවිද්‍යාවෙන් ගැටුගෙන තන අපට අම්ම කෙනෙක් ඉන්නවා. සම්මුති සත්‍යනම අම්ම කෙනෙක් ඉන්නවා. සම්මුති සත්‍යනම අම්මට හානියක් කරොත් ඒක අනන්ත කර්මයක් වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒ සම්මුති සත්‍යනේ අපි මෙතන කතා කරන්නේ. කර්මයක් කියන්නේ සම්මුති සත්‍යයක් එක්ක නමුත් වෙනතුනේ පරමාර්ථ සත්‍ය කෙරෙක මේ පිට වඩා ඉන්නේ දෙවිසිකක්. මේ පරමාර්ථ සත්‍ය තුලින් තමයි මේ සංසාර ගතයේ සපුරා නිවස් එක දුක සම්පූර්ණ ප්‍රහින කරන්න පුළුවන්. එහෙනම් බුදුහාම දේශනා කරනවා ඥානතෝ අම්පික්ක මේ පස්සතෝ වාසන අහමදාමි නොමා ඥානතෝ මාපස්සතෝ කියලා. මහණෙනි මම දන්න කෙනාට දකින්න කෙනාටයි ආශ්‍රමයන් දේශය වීම කරවන්නේ කියලා. කුමක් දැනගෙනාද? මෙන්න මේ රූප වේදනා සංඥා සංහාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේ නුවණින් දකින කෙනාටයි ආශ්‍රමයන්ගේ ශ්‍රේණියම පනවන්නේ කියලා. එතකොට පින්නතුනි අපට ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාවේදී ඒ මුල් අත්දැකීමේදී ඇස රූපේ කියන දෙක රූප ස්කන්ධය චක්කු විඥාන කියන විඥාන ස්කන්ධය රූප සංඥාව සංඥා ස්කන්ධය රූප සංචේතන කියන එක සංස්කාර ස්කන්ධය මේ විදිහට ස්කන්ධ පංචකය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒක විපාක මට්ටමේ අවස්ථාව. අන්න ඒ විපාක මට්ටමේදී අපිට කිසිම දෙයක් සම්පූර්ණ හඳුනා ගන්න බෑ. අපි නිතරම හඳුනාගන්නේ ඒක නිරුද්ධ පස්සේ මනෝවිද්‍යාව. නමුත් අපි අවිද්‍යාව මේක පිළ දෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් හැම වෙලාවෙම කියන්නේ නැහැ එතන මුදුන කෙනෙක් ඉන්නවා කියලා. හරියට අපි ගෙදර සීත කරන හරිනකොටම ලයිට් එක පත්තු වෙනවා. පොඩි ළමයෙකුට අපි කිව්වත් උදේ ওই ලයිට් එක පත්තු වෙන්නේ බ්‍රිජ් එක හරිනකොට කියලා. නම පිළිගන්නවද? නම පිළිගන්නේ බලන්නම් කියලා හරිනවා. ඕන නම් මේක පත්තු වෙලා නැති දිගට. ආයෙ වහලා කියන්නේ. තාම පත්තු වෙන සමය අපිට වෙන්නේ නැහැ මාළ තිබි පත්තු වෙනවා. ආයෙත් ලෙන්නා මේ පතු වෙන ලයිට් එක නමක් වෙන තුනේක ලයිට් එක පස් වෙන දොර හැරෙනකොට ඒක අපි තමයි දන්නේ කුඩා දරුවෙක් දන්නේ නැහැ. අන්නේ වගේම තමයි මේ ඇහැට තියෙන රෝගය කියන එක පින්නතුනේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. අපි ඒක තේරුම් ගන්න මොහොතේක නිරුද්ධ වෙනවා කියන්නේ මේ මොහොතේ ඔබේ ගෙදර සීතකරණය ඔබ මතක් කරනකොට ඔබට මතක් වෙන කොහොම සීතකරණයක්ද? ලයිට් පත්තුන සීතකරණයක්ද? ලයිට් ඕෆ් වෙච්ච සීතකරණයක්ද? දැන් අපට මතක් වෙන්නේ ලයිට් පත්තු වෙන ෆීල් එක. එක එක තට්ටු එක එක කැම කියන එකක් තමයි මතක් වෙන්නේ. ඇත්තටම මේ මොහොතේ ලයිට් එක පත් වෙනවද? මේ මොහොතේ කරවලේ තියෙන්නේ. කරවලේ තියෙන එක අපට මතක් වෙන ලයිට් පත් වෙන එකක් වගේ. ඒ සිද්ධාන්තියම තමයි පිළිදෙන මේ මොහොතේ. ඔබ ඔබේ ගෙදර මතක් කරනවා නම්, දරුව මතක් කරනවා නම්, බැංකුව මතක් කරනවා නම්, රැකියාව මතක් ඒ හැම තැනම ඔබ දැන් මතක් කරගන්නේ දැන් තියෙන එක නෙවෙයි. දැන් තියෙන ගෙදර ඔබ මතක් කරනවා නම් ඔබට කියන්න පුළුවන් කම තියෙනවද මේ මොහොතේ ගෙදර කවුද ඉන්නේ? ගෙදර දොර ඇරගෙන ගේට්ටුව මහලද? ඒ ටිකත් ඔබට කියන්න පුළුවන් කම තියෙනවද? ඔබ දැන් මොයි සිහි කරන්නේ දැන් තියෙන ගේ නෙවෙයි. ඔබ මීට කලින් නිරුද්ධ වෙච්ච ඒ රූපය පිළිබඳව ඔබේම මනසේ අධ්‍යයනය ටික තමයි රූපයක් විදිහට ඔබ නිර්මාණය කරලා තියෙන්නේ. මනසට හැකියාව තියෙනවා. මනසේ සමහරේ කලින් නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට ඒ වන්න රූපෙම දකින්න පුළුවන් අපට. නිකන් සරල උදාහරණයක් කියන බලන්න. දැන් රාත්‍රී කාලේ ඔබ හිණියක් දකිනවනේ. ඔබේ මේකේ උනාදවරේ සුදු ඇඳුමක් ඇවිල්ලා ඔබට කතා කරනවා. දැන්නම් රතු පාට ඇඳුමක් අඳගෙන ඉනවා. හිණියෙ දැක්කා. උදේ කියන බලන්න දුවේ මං හිණියෙ දැක්කනේ ආවන. අපේ අම්මා දැක්කනේ සුදු පාට ඇඳුමක් අඳගෙන. ඔබ ඒ සුදු පාට දැක ඇහෙන්ද? ඉනේ බලන්නේ නැහැ හරන් දුන්නේ සුදු මාට දැක්කේ කොහමද? ඒ අම්මා ඇවිල්ලා කිව්වනම් අනේ දුවේ මං කොහොම නරක දැනගෙන ඉන්නේ බිල් එකක් අනුමෝදන් කරපම් මං කියලා කිව්වොත් ඒක ඔබ හැම කනෙන්ද? නෑ පිළිතුනේ ඒ කනේ ඇසෙන් කරන කාර්ය ඕන වෙලාවක මනසින් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක මනසේ හැකියාවක්. දැනුම් පින්නොතනිය ඔය රාජකාරියම තමයි මේ කර කර ඉන්නේ. මේ පංච විඥානය කියන එක චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවහ විඥාන, කාය විඥාන හරි මසරණ එකක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පාපක්වත් නෙවෙයි. ඒක සැපක් දුකක්වත් නෙවෙයි. ඒක පින්නොතනිය උපේක්ෂා සාගත මට්ටමේ විපාක මට්ටමේ. අන්නේ උපේක්ෂා සාගත විපාකන්නේ අවස්ථාවට අපේ අවිද්‍යාවෙන් සිඳීමේ වේලා ඉකසන්නේ විතරයි. එහෙනම් තමන් තීරණය කරන්න තමන් මෙතෙක් කල් හිටපු විදියට රූපයක් දකිනකොටම මේ මොහොතේ රූපය සම්පය තමන් අහන්නේ කියලා ඒ ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාව තුළ ජීවත් වෙනා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සංඛාර පත්‍ය විඥාන කියන මෙන්න මේ පරිසම්පාදයේ තුල ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ විඳිනද කැමති මායාවේ පැත්තේ ගිහිල්ලා මායාවෙන් දුක්ඛ විඳිනද කැමති නැත්නම් මායයේ ඉක්මවල ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවිද්‍යාවේ මාසේස විරාම නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියලා කිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස නිරුද්ධති කියන මෙන්න මේ දුකේ නිදහස් වෙන පැත්තට ඔබ යන්න කැමති කියලා ඔබ විසින්ම තීරණය කරන්න ඕන. ඊරණියෝ මෙයන්නේ බුදුරජාණන් වහන්සේ කවුන්සල කෙනෙක් වගේ උපදේශකෙක් වගේ උපදේශකයා හොඳ නරක දෙපැත්ත කියන එක කරන්නේ. ඒ නිසා තමයි බුදුදහමට කියන්නේ ඒ පස්සික කෙලෙන්න බලන්න. ඇවිල්ලා බලන්න. දුක් විඳින පැත්ත යනවද? සැප විඳින පැත්ත යනවද? දුක් විඳින්න ඉන්නවද? දුකෙන් නිදහස් වෙනවද? ඔන්න තමයි තීරණය ගන්න. අනිත්‍යයෙන් බැනුම් අහා ඉන්න කැමතිද? බැනුම් අහන ලෝකෙ නිදහස් වෙන කැමතිද? කෙනෙක් බණින කොට අවිද්‍යාවෙන් හිටියොත් බණින කෙනෙක් හම්බ වෙනවා, බණින හඬක් හම්බ වෙනවා, බැනුම් අහන පුද්ගලෙක් ඉන්නවා. අපි දුක්ටි ගෞරව කරගෙන ඉන්නේ. මෙන්න මේ නුවණින් දැක්වටින් ඒ රූපයත් නිරුද්ධ වෙලා කියලා දකිනවා, සංඛ්‍යත් නිරුද්ධ වෙලා කියලා දකිනවා. ඒක බැනුමක් විදිහට තේරුම් ගන්න තමන්ගේම මනෝවිඥානය කියලා දකිනවා. තමන් එදිනෙම නිදහස. බාහිර කිසිම කෙනෙකුට පුරවන් කමක් නැහැ ඔබට. රූපයෙන්මත්, ශබ්දයෙන්මත්, රසයෙන්මත්, ගන්ධයෙන්මත් සැපක් හරි දුකක් හරි දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සියල්ලම උපේක්ෂා සාගතයි. උපේක්ෂා සාගත චක්කු විඥාන, උපේක්ෂා සාගත සෝත විඥාන, උපේක්ෂා සාගත ගහන විඥාන, උපේක්ෂා සාගත දිවහන විඥාන. මේව සුභ සාගත දුක සාගතවත් නැහැ කියලා. කාය විඥානේ විතරයි සුභව දුක සාගතවන්නේ. ඒකත් විභාග වටේ විතරයි. ඒකත් තේරුම් ගන්නකොට ඔබේ තමන් කැමති විදිහට හරවන්න පුළුවන්. එතකොට තේනතනි මෙන්න මෙතෙන්ට හරියට අපේ අවබෝධය අවධානය තියාගත්තොත් මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව හටගන්නේ. මේක හරියට තේරුනොතින් ඒක විස්තර කරපු කෙනාට දක්වන ගෞරවයම දනත කොච්චර දෙන්නේ. සරුත් හාමුදුරු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි උත්තරමයන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥා පොතේ කියනවා එක කල්පයක් තුල වැහැපු වැහිමල වැහි බිඳුවානක් කියන බුදුරම වහන්සේ. යෙතරම් බුද්ධියත් දෙවෙනි උත්තරමයන් සරුත් මහින්ද වහන්සේ කියලා කියන්නේ. ඒ බුදුත්තරමේ ධම්මස්සව ධම්මසේනාධිපති සරුත් මහින්ද වහන්සේට මේ පණිවිඩය මුලින් කියලා දුන්නේ කවුද? මේ ධම්මස්ස පහළ වුණේ කාගේ බලහලද? අස්සජි හාමුදුරන්ගෙන් මරන්න. ඒ අස්සජි හාමුදුරන්ට දක්වපු ප්‍රතිඥාවේ කොහොමද? හැමදාම සති වෙනකන් බරමස්සජි හාමුදුර කොහෙද ඉන්නේ කියලා බලලා ළඟ ඉන්නවන ගිහිල්ලා වදිනවා. දුර නම් ඒ පැත්තට වැඳලා අස්සජි හාමුදුර ඉන්න පැත්තට ඉසදාලා ඉසද වෙන්නේ කවුද? ධර්මසේනාධිපති සරුත් මහින්ද වහන්සේ. මේ පණිවිඩය කියලා දෙපු උත්තරේ ගරුතරු වහකාගෙන ඒතරම් මහා දුක් සම්පන්නයක නිදහසන මාවතේ පිණුතුනේ. නිකන් මේ සරල හිතේකයක් කොමකින් නිදහසන පණිවිඩයක් නෙමෙයි මේක. ඔබහලේදී මන්දුල මලිකාව එක දවසෙදි දරුවෝ බාන දරුවෝ 16ක් කියලා කියන දරුවෝ 20 දෙනෙක් කියලා කියන ඒ සියලු දෙනා තමගේ සාමී මන්දුල කියන අධිපතියන් මේ ඔක්කොම අය එකම යුද පිටියකදී මරණයට පත් වෙනවා. කොයිතරම් වේදනාවක් එන්න ඕනද? එකම යුද්ධයේ මේ දරුවෝ ටික ඔක්කොමයි තමන්ගේ සාමියා මේ කියපු පණිවිඩය අහනකොට ඒ පණිවිඩය අතට ගත්තු බන්දුර මල්ලිකාව ඒ කටේ තියාගෙන සාමි මහත්තුට සාමාන්‍ය විදිහට දාන දෙන්නේ කියලා. අපිට වෙන කිසිේ රැඳී දැක්කම වගේ නේද මෙතන මේ වේදනාව. ඔබ ආන්දරේ කරනම ඔබ වටහාම කැමති කෙනා මේ කියලා කියන ආරංචාවකින් එක්කෙනෙක් නෙමෙයි ගේ දොර ඉඩකඩම් දරුවෝ ඔක්කොම ටික එක දවස එක මොහොත මිය ගියා කියලා පටාචාරමින් කෙනෙක් ඥාතින් හයනේ දෙවන සියන්නම් එක මොහොතේ එක දවසයක දෙන්න ගියා. ඒ මහා දුක නිදහස්ුනේ මේ දර්ශනයෙන් පිළිතුර. රූපය තුන යැපෙල හිටියන අර මහා දුක් කන්දරාව මේ හදවතේ දැනෙනවා. මේ හදවතේ දෙවෙන දුක් ටිකේ නිදහස්ානේ මේ දර්ශනයෙන්. අවිද්‍යාව තුලින් මේ සියලු දුක් අපි වැටගෙන ඉන්නේ. අපි ගන්න ආහාර පානවල ප්‍රතිඵලයේ අපි ඇත්තටම මේකට දවසේ දුක් එකට කඳුළු දෙක එකතු කරන්නේ ඉන්නේ. අන්නේ දුක් දෙකේ නිදහස වෙන නම් අද දවසේම මේ දර්ශනයට වහාම වෙන්නට ඕන. ඒක උදෑසන වෙනකන් අපි කොයි ඥාතියෙක් මේ ගිහිලද කියලා පණිවිඩයම නේද කියලා කියන්නේ නැහැ. ඒ දුක් දෙක අද දවසේ සුරුල් කරගෙනයි. ඒකට කඳුළු ටික තමයි අද මේ දාණය විදිහට දාන්න ඕනේ. ඒ කඳුළු දෙකේ නිදහස් වෙන මාතයයි මේ ධම කියලා කියන්නේ. සාන්දෘෂ්ටික ආකාරයකෝ ධමයක් කියලා කියන්නේ ලෝකේ කල්පාන්තර ගමනකට පහළ වෙන වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ දුකෙන් සපුරා නිදහස් වෙන මාර්ගය මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ලෝකෙට දේශනා කරන උත්තරමයන් වහන්සේ. පින්වතුනි වහවහා මට මේ දර්ශනය දැනෙන්න ඕනේ. මෙන්න මේ දර්ශනය ජීවිත යථාර්ථය අරවා හත් කරගන්නට අපේ සම්පූර්ණ මෙරවිලියක් යොදන්න ඕනේ. අපි මේ දුකෙන් නිදහස් වෙන ගමන් අපේ ළඟම ඥාතීන්, අපේ දරුවන්, අම්ම තාත්තා, සහෝදර සහෝදරියන්, සාමි භාර්යාව හැම දෙනාටම පුළුවන් මට්ටමේ මේ ධර්ම අපි කියලා දෙන්න ඕනේ. මේ ධර්ම තේරුම් ගන්න මට්ටමකට එනවා නම් අපේ දරුවෙක් උනත් සාසනයට පෝෂණය කරන මට්ටමේ කැපවීමක් කරන්න තරම් අපි නිර්ලෝභී වෙන්න ඕනේ. මේ දරුවාට අපි කොයි තරම් උපාධිය ලබා දුන්නත් ඒ දරුවට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ දරුවෝ උපරිම වශයෙන් මාසික අන්තිම පඩියක් වාහනයක් ගියක් විතර ගන්න පුළුවන්. මේ දුක් දෙකින් මොහොත දුරු කරන්න තමයි මරණයටපත් වෙන්නේ. මේ දුකෙන් නිදහස් වෙන්න නම් මේ සාන්දිටික අකාලික සාහතෝ මේ සද්ධර්මය මේ අසිරිමත් ධර්ම මුළු කල්පයම තුළ ලොවට ලැබෙන නැවුම්ම අසිරිමත් සොමිහිරි පණිවිඩය ශ්‍රවණය කරලා අපේ ජීවිතයේ ධර්මය පෝෂණය කරගන්න ඕන. එකට මේ දර්ශනය අනිත් අතිගේ දර්ශනය ශරීරය කරන මාවත සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව උපරිම ලෙස මේ යථාර්ථය තුළ සිහිය දිනු කරන්නේ. ඒ සිහිය දිනු කරන ක්‍රමය තමයි සතර සතිපට්ඨාන විදිහට දේශනා කළේ. ඒ කායනෝ යම් වික්‍රේ මග්ගෝ සත්තානං විසුද්ධිය සෝ පරිද්දවනං සමතික්කමාය දුක්ඛ දමන සනාත්තංගමාය ඥාය සාධිකමාය නිබ්බානස සච්චිකිරියයි කියලා දේශනා කළේ. යදි දන් චත්තාරෝ සතිපට්ඨාන කියලා. මෙන්න සතර සතිපට්ඨාන කියන්නේ. අන්නේ සතිපට්ඨානේ සම්මා සතියක් වෙන්නට ඕන. අන්නේ සම්මා සතිය නිකන් පොතකරයක් නෙවෙයි. ඒ සම්මා සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. ඒ සම්මා සතියට කලින් සම්මා වායාමයේ තියෙන්න ඕන. සම්මා ආජීවයේ තියෙන්න ඕන. සම්මා කම්මන්තයේ තියෙන්න ඕන. සම්මා වාචාව තියෙන්න ඕන. සම්මා සංකල්පය තියෙන්න ඕන. සම්මා දිට්ඨිය තියෙන්න ඕන. සම්මා දිට්ඨි පුරේ යවන් සම්මා දිට්ඨිය පෙරමුණේ ගියොත් තමයි මේ සම්මා සතියේ නිසිසේ අර්ථවත්. මේ දර්ශනය ආපු ගමම යා බලන්නේ මොකද්ද? දැන් අපි කියන ලෝකේ ලස්සනම නගරයක් තියෙනවා. නගරය ගැන සම්පූර්ණ විස්තරයක් කරනවා. විස්තරේ කරපු ගමම ඊළඟට අහන්න මොකද්ද ඔබ? අහන්නේ ඒ නගරෙට කොහොමද යන්නේ? පාර මොකක්ද? දෙන්න කොච්චර වීදමක් යනවද? මොන වාහනේද යන්නේ? ඒක තමයි ඊළඟට අහන්නේ. අන්නේ වගේ තමයි මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන මාවත ආපු ගමම ශ්‍රාවකයාට ඊළඟට අවදිමත් වෙන්නේ කොහොමදද? මෙතෙන්ට සමිද වෙන දින මාර්ගය. ඒ මාර්ගය මොකද්ද? ඒ මාර්ගය තමයි උජුකෝ නාම සෝමංගෝ අභිහානං සාධසාධ්‍ය විදියට ආරසංගික මාර්ගය. මේක තමයි බ්‍රහ්ම ඥානය. මේක තමයි ධර්ම ඥානය. මේක තමයි අනුත්තර සංග්‍රහම විදිය. ආරසංගික මාර්ගය කියලා දේශනා කරන්නේ ලස්සන අලංකාර කරපු සුදු පැහැති අස්යන්ගේ රතයකට. මේකට බ්‍රහ්ම ඥානය කියලා කියන්නේ. මේකට ධර්ම ඥානය කියලා කියන්නේ. මේකට අනුත්තර සංග්‍රහම විදිය උතුම්වෝ සංග්‍රහමේ යුද ඥානය කියලා කියන්නේ අපිට ලැබෙන්නේ ආරසංගික මාර්ගය. ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තානි වායාම මෙන්න මේ කරුණ පින්නතනි අපේ ජීවිතය තුළ අඛණ්ඩව පිළිගන්න ඕන. හරියට අන්තේ තීන වලින් ඈත් වෙලා පිටපැනල තිබිච්ච කෝච්චි පෙට්ටිය උස්සලා අර තේල් තීන දෙක උඩ තිබ්බ වගේ. අපි එක එක තැන්වල දුවර හිටිය අපේ සිතහය වචනේ සම්පූර්ණ ඔසවල තියෙනවා මේ දර්ශනයත් එක්ක. කොහටද ආරසංගික මාර්ගය? අපි වචනයක් කතා කරනකොට වචනේ මොකද්ද? ඒක සම්මා වාචා. අපි රැකියාවක් ගන්නකොට මොකද්ද? ඒක සම්මා ආජීවය. අපි උත්සාහයක් කරනකොට මොකද්ද ඒක? ඒක සම්මා වායාමය. අපි කයින් කටයුත්තක් කරනවා නම් මොකද්ද? ඒක සම්මා සම්බන්ධය. අපි සමාජමත් කරනවා නම් මොකද්ද ඒක? ඒක සම්මා සමාධිය. හැම වෙලාවෙම වෙනතනේ තබන පීවරක් පාසා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මේකට කියනව ඍජු මාර්ගය. උජුකෝ නාම සෝමංගෝ අභයානාම සාදිසා මේක ඍජු මාර්ගය. මේක නිර්මය මාර්ගය. මේ කියන්නේ නම් අපිට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා. අපේ දෛනික ජීවිතයේ ඉගෙන ගන්නකොට, රැක රක්ෂා කරනකොට, බඩු මුට්ටු ගන්න යනකොට කොමන දුෂ්කරතාවයක් ආවත් කියන තුනේ තමාමරි දර්ශනෙම ඉන්නවා නම් මේ මාවතෙන් ඉවත් වෙන්නේ නැහැ. ඇයි ඉවත් නොවෙන්නේ? මේ මාවතෙන් ඉවත් වෙන හැම මොහොතේම අපට දුක් කරදර කම්කට වෙන්නේ. මේ මාවතේ ඉන්න කම්මවට දුක් කරදරයක් නැහැ. අපට කායික වේදනාවක් එන පුරන්නම අපට කිසි විදකක් මානසික දුක කීනා දෝෂ ආරෝපණය නිදා ආශ්‍රය කිසි කලක තම විදියට දෙන්නේ මේ ආර්ය මාර්ගය අපේන අපේන. එහෙනම් අපි මෙන්න මේ දර්ශනයත් එක්ක මේ ආර්ය මාර්ගය ඉන්නකොට අපිට ප්‍රධානතම භාවනා කරනහන අපිට මොන ගේනවා එමුකට ඒ තමයි ආනාපාන සති භාවනා. හුස්ම ගැනීම හා පිට කිරීම පිළිවදෝ සිහිය පිටකින් දෙක දෙනව බලනවා. සෝසතෝ ආසසතේ සතෝ පසසතේ දීනං වාස සන්තෝ දීනං අස සාමිති පජානාති. දීනං වාස සන්තෝ දීනං අස සාමිති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති. සම්බකය පරිසංවේදී අසසිතාමෙන් සිටදී සම්බකය පරිසංවේදී පසසිතාමෙන් සිටදී පස්සම්බය කාය සංඛාරං අසසිතාමෙන් සිටදී පසසිතාමෙන් සිටදී අපේ හුස්ම අපේ උපදේ පටන් මරණය දක්වා අඛණ්ඩව අපාත්මය අපේ ඉන්න මිතුරා හැමම මිතුරෙක් කරගන්නවා. මේකට කියන්නේ හිත මිතුරු කියලා. අපේ හිත මිතුරන් හොයාගෙන බාහිර දෙයක් හිමෙත කන්නේ අපේ නියම හිත මිතුරන් ළඟමයි. අපේ හුස්ම ටික අන්නේ හුස්මට සතිමත් වායකතු කිරීම. අපට හුස්ම ටික කවුද දුන්නේ? කවුද දුන්නේ? අපේ අම්මගේ කුසේ ඉන්න කාලේ අම්මගේ හුස්මෙන් තමයි අපි ජීවත් වුනේ. ඒ අම්මගේ ආශිර්වාදයෙන් අපි මෙලොව දිනුනාට පස්සේ අම්මාගේ පිහිටෙන් අපට හුස්ම ටික ලැබුණා. අපි පළවෙනිම හුස්ම ගන්න වෙලාවෙ තමයි අපි හැදුවේ. අපි හඳන වෙලාවෙ ළාම සතුටුයි. අපි ඇඳීම කරක් වුණා නම් අම්ම බලමු මොකද දරුවට කරදරයක්ද? තාමත් හුස්ම ගන්න කරක් වෙයි කියලා අම්ම අවධානයෙන් ඉන්නේ. අම්මා අපි පළවෙනිම මඩනව දකින්න කැමති. හැබැයි වෙනතුනි අම්මා ඊට පස්සේ ජීවිතේ කිසිම දවසක අපි අනිනව දකින්න කැමති නැහැ. අම්මා කලින් වතාවට අවසාන වතාවටවත් අපි අඬනව දකින්න කැමති එකම අවස්ථාවේ. එතෙන් පටන් අපේ අම්මා හැමදාම කැමති අපි සිනාසෙනව දකින්න. අනේ සිනාසෙනව දකින්න කැමති කැමැත්තෙන් තමයි අපි සිංහ දෙයක් එකතු කළා. බුදු පිළිමන් දැනගොත නැත්නම් ඒ බුදු සාදු කියන්නේ කියලා අපිට පෙරෝණ ලබාගන්නේ අපේ අම්මා අපේ තාත්තා. අන්නේ අම්මට අපි ඇත්තටම ආදරේ නම් යම්මට අම්මා ලෝකේ කොහේ හිටියත් අම්මා සතුටින් ඉන්නවා දකින්න කැමති නම් ඒ අම්මට කලමුණ සලකන්න ඔබ අවංකව කැමති නම් ඔබ මොකද කරන්න ඕන? ඔබේ ආස්වාස් ප්‍රසන්නයේ සතිමත් බව එකතු කරගන්න. ආනාපාන සති භාවනා වඩන්න. භාගතුන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා නම් හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්න ඒ විදිහට තමයි මේ රෝගය තියෙනවා. මොකද එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වඩනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. මොකද ඒ කාරණේ ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්බොඥාණය වැඩෙනවා. සත්බොඥාණය වැඩෙනකොට විද්‍යාවෙන්ගේ සාක්ෂාත් වෙනවා කියන්නේ. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්බොඥාණය වැඩෙනවා. සත්බොඥාණය වැඩෙනකොට දෙයක් සාක්ෂාත් වෙනවා. මොකද්ද? විද්‍යාව නිමුති දෙක සාක්ෂාත් වෙනවා කියන්නේ. හරි දර්ශනයකින් ආනාපාන සතියස්ස පරිපූර්ණ ස්වභාවිතා අනුපොප්පම් පරිකිතා යථා උදේන දේසිතා සෝයිමං ලෝකං වහසේති අම්මාමතෝ චන්නේ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ආනාපාන සතිය වඩනවා නම් දර්ශන සම්පන්නිය යුක්තව සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහට සත්බොධංග දිනන විදිහට විද්‍යාවේ සාක්ෂාත්කර විදිහට ආනාපාන සති වඩනවා නම් සතර සතිපට්ඨානෙ දිනන වෙලා විද්‍යාවේ සාක්ෂාත්කරීම නම් වූ නිර්වාණ සේමෝන් අපි ස්පර්ශ කරමු. එන්නුතුනි ටිකෙන් ටික ආනාපාන සති කර කර අපට අවසානයේ අපට සටන් කරන්න වෙන්නේ අපි හුස්ම ටිකක් දෙන්න. ඔබ දකින්නට පොදුයි කාලේ කොරෝනා රෝගී ලෝකෙ මිනිස්සු දුක් විඳින අවස්ථා. අන්තිම මොහොතේ ඥාන මිත්‍රාගේ කවුරුවත් ළඟ නැහැ. අන්තිම මොහොතේ දුර්ඝටනයේද පිළිතුරු දෙන්න බැහැ. දුර්ඝටනයක් අල්ලන්නවත් බැහැ. ලැප්ටොප් එකක් ළඟ යන්නවත් බැහැ. අන්තිම මොහොතේ සටනකදී තමයි හුස්ම ටිකක් දෙන්න. අන්තිම මොහොතේ තමයි ශරීරයේ දරුවන්වත් බලනවස්තාවක් ලැබුණේ නැහැ. රෝගලින්ම විඳින්න යන්නේ මොහොතක් අපි සටන් කළේ අපි දුක් මණ්ඩල දෙකද අනේ මේ මොහොතක අපි ආනාපානස තේ දිනු කළ තිබෙනම් බොහුණු කළ තිබෙනම් අපර දුකේ නිදහස මේ සංසාර දුකේම නිදහස නැති වුණා. මේ ලෝකෙ කෙරෙමුට තියෙන මහා දුකක් තමයි හුස්ම ගන්න බැරි අවස්ථාව අපි ඉන්නේ. අනේ දුක කොහොමද මොනක් පුළුවන්. නමුත් හුස්ම කිර ගන්න කියන වේදනාව එක දරගන්න බැහැ. හුස්ම ගන්න අමාරුයි. පෑය ගන්න දවස් ගන්න සමහර දුක් විඳලා අවසන් හුස්ම ගන්න මේ වායුවෙන් කරන ඒ බොහෝ දෙනෙක් මේ ධර්මයේ පහස නොලබ අබුද්ධෝත්පාද කාලික විදිහට හැටියට ජීවිතය අවසන් වනාටනේ දෙවියන්ගත්තේ. නමුත් අපි වාන් භාග සම්පන්න එවැනි අනතුරු වලින් එවැනි මෙසේ නම් වලින් අපි බේරුණ පින්නද අද තියෙන කරදර ඔබට හිතෙනවා අද ලොකු කරදරයක් කියලා. නමුත් මීට වසර ගානකට ඔබ දුක් විඳින්නේ අද දින පස්සේ නෙවෙයි. එදා ඔබ කොරෝනා වැනි රෝගවලින් දුක් විඳිනේ. එදා මරණය ජීවිතයත් එක්ක සටනක් කරේ මොබ හිතේ. ඔබ අදට වඩා දුකක් එදානි දෙවිඳ. නමුත් අපිට ඒ දුක දැන් අමතකයි. අපි හිතන්නේ අද තියෙන බර ටික ගන්න අමාරුයි, ආර්ථිකය අමාරුයි, දෙල් එක නැහැ කියලා අපි හිතන්නේ නේ. මීට වඩා වෙන වෙන දේවල් යවන්න සම්බන්ධ කරලා ලබනවා. ඒ විවිධ දේවල් වෙනවා. කාල විපත්, අයෝග විපත් කියන මේ දේවල් මනුෂ්‍යයන්ට මේ සිද්ධ වෙනවා. මේ කර්ම දෝෂ වලින් වෙන්නේ වෙන්නේ පිළිතුරු. මට කියන්නේ කාල විපත්ති කියලා. මට කියන්නේ ප්‍රයෝග විපත්ති කියලා. කුසල කර්ම කරපුවාම මේ කර්මවලට මොන මාන සිද්ධ වෙනවද? මේක ලෝකයන් තාන්නේ. නමුත් මෙවැනි කාලයක් තමයි අපිට ධර්ම ශ්‍රවණය කළ ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගන්න තියෙන හොඳම කාලයක් මේවා. තම තවත් වීර්යය කරගන්න, අප්‍රමාදී යති කරගන්න හොඳ මාස්තාවක් නෙමෙයි. අන්නේ නම් වෙනතර මේ දර්ශනය දුකේ නිදහස් වෙන දින දර්ශනය නා. මේ දර්ශනය තමගේ මතක තමගේ ජීවිත ආරෝග්‍ය ලබා දෙන පහනක් දුන්නා වගේ ආරෝග්‍යයක් ෆයිල් එකක් දුන්නා වගේ ළමයට. ඒ නිසා මේ දර්ශනය තුර තමගේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස මෙන්න මේ අභියස ඒ නිරුද්ධ කියලා මේ මොහොතේ මානසික දකින්නේ. ඒ දකින මනසක් මේ මොහොතේ නිසා අඩගෙන යන්නේ සමුදේ ධර්ම සම්මතන් නිරෝධ ධර්ම කියන මේ දර්ශනෙට හේතු කියන්නට අපි දැන් සේලා ගන්නවා. උපරිම ලෙස සතිපට්ඨාන දිනු කරන්නේ අත්ථ දීපාදික්ක වෙන කත සරණානානි සරණා කියන්නේ ඒකයි. තමන්ගේ තමන්ට තමන් හැරෙන්නේ නැහැ. ඒ පිළිසරණ කරගන්න. ධම්ම දීපාදික්ක වෙනක ධම්ම සරණානානි සරණා. ධර්මයෙන් පිළිසරණ කරගන්න වෙනත් පිළිසරණක් අපිට නැහැ. කොහොමද තමන් පිළිසරණ කරගන්නේ? කොහොමද ධර්ම පිළිසරණ කරගන්නේ කියන එක භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ ක්‍රමය මොකද්ද? ඒ තමයි සතිපට්ඨාන වැඩේ. සතිපට්ඨානේ ඉන්නකම් ඔබට මායාව පේනවා, මායාවට ඔබ වේදනේ. සතිපට්ඨානේ වැඩමන ඔබට මායාව පේනවා, මායාවට ඔබ වේදනේ. යම් කිසි වෙලාවක ඔබ සතිපට්ඨානේ අයින් වුණා නම් මොහොතක් හරි ඔබට මායය පේන්නේ නැහැ, මායාවට ඔබ වේදනේ. සතිපට්ඨාන යන්නේ මොහොතක වයින් වුණා නම් අසෙහි ඒ මොහොතේදී ඔබ ඇස් දෙක අන්ධ වෙච්ච කෙනෙක් වගේ ඔබට මානයක් දෙන්නේ නැහැ. නමුත් මානයට ඔබ පේනවා, මානයට ඔබ මානෙ කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් නීවරණ දුරු කරා නම් ධානා මට්ටමේ සිට දිනු කළා නම් සතිපට්ඨාන ඔස්සේ මේ විදර්ශනා වඩලා මේ යථාර්ථය තුළ සතිපට්ඨාන මහානන්ද හිටියනම් ඒ මොහොත සඳහන් කරන්නේ මායා කියන සැට මැලිකසීමක් කියලා. මායාගේ වෙන අන්ධ කිරීමක් කියලා කියන්නේ. මායාව බෝමාලය කරන්න බැරි මොනවාද? බාහිර රූපේ තුල අපි මුලා වෙන්නේ. බාහිර රූපේ තුල අපි මුලා නොවනොත් එතනදී අපිට ජරා ධර්මයේ ජීවිත වෙනවා. නමුත් ජරා දුකේ නැහැ. ව්‍යාධි ධර්මයේ එනවා, ව්‍යාධි දුකේ නැහැ. මරණ ධර්මයේ එනවා, මරණ දුකේ නැහැ. ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ වගේ ධර්මතාවය කියලා එකක් තියෙනවා, දුක කියලා එකක් තියෙනවා. ජාති ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ජරා ධර්ම රහතන් වහන්සේට දෙනවා. නමුත් රහතන් වහන්සේට ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක උපමහසලේ නෑ. ඒක උපමහසේ ප්‍රහින කරන්නේ නිවන් දකින මොහොතමයි. ආසවක් ඥානෙ සාක්ෂාත් කරන මොහොතෙම ඒ සියලු දුක උපමහසලේ නිදහස වෙනවා. මේක තමයි මේක තුනේ හැබැයි නිදහසේ අනිවිදේ. මේකට තමයි විමුක්තිය කියලා කියන්නේ. මේකට තමයි නිදහස කියලා කියන්නේ. මේකට තමයි උත්තරීතර වූ සංග්‍රහම යුදයෙන් හරි කියන්නේ. එනිසා මේ ධර්ම අපට ලැබෙන්නේ වටිනාම දේ තමයි. මේ ධර්මයේ හොයාගෙන වර්තමානයේ උපදින බොහෝ වඩා හොඳයි. අවබෝධයයි. ඔබේ බුදු දහම හොයාගෙන කාලයක් යන මෙන්න. නමුත් අපිට මේ උපදීම ලැබෙන නිසා ඉතර වටිනාකමක් නැතිකම එන්නේ. උපතින් අවබෝධ වෙනකොට මේක විස්තර කරනකොට පිටු නියය විශ්මිතපත් වෙනවා, බුදුමෙන්පත් වෙනවා. මෙතේ තරම් මේ දර්ශන කෝද තිබෙන්නේ. යාට දුකයි මේ මහාන පරමුණද? ඒ තරම් මේ වුණා උනන්දුවටපත් වෙලා මේ ධර්ම තුළ අප්‍රමාදීව කටයුතු කරන්න තමගේ ජීවිතයම කැප කරලා. එනිසා මේ දෙන්නේ මේ ආහාර හේතුපත් ධර්ම පුරවන තරම් හිතේ ධාරණය කරගෙන එකිනෙක නමුත් මේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්න උත්සාහ කරන්න. අවසාන වශයෙන් අපිට පුහුණු කරන්න තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. ඒ සීලය නිකන් සීලයක් නෙවෙයි. ඒ සීලය ප්‍රඥාවත් එක්ක එකට මුසු වෙච්ච සීලයක් වෙන්න ඕන. මේ උත්පාද නිරෝධය සහිතව අප විශේෂයෙන් මද තේමා කරගත්තේ සංගතනිකායේ කඳු සංගතයේ ආනන්ද සූත්‍රය. මේ සූත්‍රයේ විභාගත මහන්තේ දේශනා කරනවා නිරෝධෝ නිරෝධෝති මන්තේ උච්චති ආනන්ද හාමුදුරුවනවා. ස්වාමීනි නිරෝධේ නිරෝධේ කියලා දේශනා කරනවා. කතමේ සංකෝ මන්තේ ධම්මානං නිරෝධා නිරෝධෝති උච්චති. ස්වාමිනේ කවර ධර්මයන්ගේ නිරෝධයද මේ නිරෝධය කියලා කියන්නේ කියලා අහනවා. එතෙන්දී මහත්තු මහන්සිය දේශනා කරනවා රූපං කෝ ආනන්ද අනිච්ඡං සංතතං පටිසම්පන්න කය ධම්ම වාය ධම්ම නිරෝධ ධම්ම කියලා. ආනන්ද නිරෝධය අනිත්‍යය හැම මොහොතේම හටගෙන නිරුද වෙන දෙයක්. සංකතං හේතු නිසා හටගත්තු දෙයක්. පටිසම්පන්න ඕරුංගේ ප්‍රත්‍ය සම්වයයෙන් තියෙන දෙයක්. කය ධම්ම මේක ස්ථේන දෙයක්. වාය ධම්ම මේක බැහැ දෙයක්. මේක නිරෝධ ධම්ම මේක නිරෝධයට පත්වන දෙයක් කියලා දෙන්නා. අපේ සමස්ත ජීවිතෙම කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය. අපි හැම වෙලාවෙම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුළින් මෙන්න මේ අත්දැකීම ලබනවා. ඒක හැම මොහොතෙම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න අපේ චිත්ත චෛතසික වලින් ස්කන්ධ හතරකින් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරෙන් තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න ස්කන්ධ හතරක් එක දිගට සංසතියක් වශයෙන් යන දෙයක් නෙවෙයි. ඒක සංකත, ඒක පරිසම්පන්න, ඒක අනිච්ච, ඒක කය ධම්ම, වාය ධම්ම, නිරෝධ ධම්ම, විරහ ධම්ම කියන මෙන්න මේ සමාහිතලයක්. සම්බේ සංඛාර අනිච්ඡාදී, සම්බේ සංඛාර දුක්ඛාදී, සම්බේ ධම්මා අනන්තාදී, යදා මඤ්ඤාය පස්සති, අදහෙන්නේ දෝකේ ඒ සමාගෝ විසුද්ධිය. සියලු සංඛාරයන් අනිත්‍යයි දුකයි අනාත්මයි. එනිසා කියනවා අනිච්ඡාවද සංඛාරා ඒකාන්තයෙන් සංඛාරයන්ගේ උප්පාද වය ධම්මිනෝ හටගෙන නිරුද යනවා. උප්පජ්ජිත්වා නිරුද්ධන්ති හටගෙන නිරුද වෙනවා. තේ සංඝූප සමෝසකෝ මෙන්න මේ වූ සමය මෙන්න මේ යථාර්ථය දැකකෙනා මේ ස්පර්ශ සමුදයන් දෙවිලා ස්පර්ශ නිරෝධයේ ඉරිමේ ප්‍රත්‍යක්ෂයේ අවබෝධයටපත් වෙනවා. ඔව් හැම වෙලම දකින්නේ මේ චිත්ත චෛතසිකයකට එක හටගෙන නිරුද්ධ වෙන විදිහ හොදන්නේ. ඔව් නිත්‍ය සපාත්මයෙන් කිසිම දෙයක් බාහිර රූපයෙන් තුනවත් අභ්‍යන්තර නාමයන් දෙවත් ඔව් කිසිවක් දකින්න කෙනෙක් වෙන්නේ. ඉතින් මෙන්න මේ අකාර්යයට උපරිම ලෙස තමන් ඉඳගෙන යන උසහා කරන එකෙන් එහෙම කටයුතු කරනකොට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතන තුන තහංගට විමහන තියෙනවා නම් අහන්න තවස්තාව තියෙනවා මේ අපි උසහා කරන කරුණු වලින් තවදුරටත් දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න තියෙනවා. අහන්න තියෙන මොකද? මන්දරකම තේරුණා තහන ප්‍රශ්නයක් නැහැ. මුගෝතුන තේරුණා තහන දෙයක්. එකක් තේරුණා තහන ප්‍රශ්න දෙකක්. එන්න අපි හිතන මේ ඇයි තේරුණා දෙයක් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මොකට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි කියන සරලව පටන් ගන්න අපි මේ ගැඹුරින් සඳහන් කළේ. ඉතින් මේ අතන බොහෝ කාලයක් මේ විහාර අනතුරු කරලා ඉන්නවා කරන පිළිතුරුන්. විශේෂයෙන්ම නායක සාන්තිරණ වහන්සේ වැඩ සිටි කාලේ ගාම මේ හැම දිනෙකම එනයි ආවන්ට මත්ෙන්ද කරේ මුදෙර මැදලන ඔක්කොමයි නේද. ඉතින් ඔබට ඒ ගැන ලොකු සම්පතක් ඇති වෙනවා. එන්නේ පන්සල සුවිශේෂ පන්සලක්. ඉතාම කුඩා වඩ පටන් අරගෙන සියලු විහාරාංගවලින් සමානිත වෙනවා. මොන ලස්සන විහාරස්ථානයක් කරන්න එනයි ආන්දුරු දැකීම මහන්සි වෙලා වසර 80කට වඩා අධික ස්ථානයක් අනිතු කරන්නේ. ඉතින් වසර 100ක් අnder niroyo mahasidhi wathuna tinge pankale kadikawa niruna karagena deyata ape gawana subodhi haamura sanathri haamura athulo e saamina mahasela mona manavin vihara kane karmana karanne karimi e kudan saamina mahasela balagena kadu karana tinge eka me wenata loku sakata me vihara kane dakina kamata sakata loku tin me rade me pankale vihara sthana karak neve kethin amerikawe prantha deheta කැලිෆෝනියා ප්‍රාන්තයේ ඒ වගේම නෙවාඩා කියන ප්‍රාන්තයේ විහාර ස්ථාන දෙකක් පවත්වා ගෙන යන මේ ස්වාමීන් වහන්සේලා මේ පන්සල බොහොම ලස්සනට අලංකාරවත් බොහෝ දෙනෙකුට පින් දෙන විදිහට හරිය ලස්සනට මේ පන්සල තියෙනවා. ඉතින් මේ මිනිස්සුන් දැක්කොත් පුදුම හිතේ වගේ තියෙන ලස්සන පිළිවෙල ක්‍රමානුකූල බව මිනිස්සු දවතරන විදිහ දැක්කොත් වාස් සතුට වේවි. ඉතින් මේ මට්ටම නැතුණත් ඒ ප්‍රමාණය ඉස්සම් ප්‍රමාණයක් හරි මේ විස්තරයන් පාවා ගන්නට මේ ස්වාමීන් වහන්සේ ලොකු උත්සාහයක් ගන්න බව ඉතාම පැහැදිලි. ඉතින් මේ මහත්කඩ පිළිබඳව තහනින ඩෝන පුණ්‍යාන මතනා කරන්නේ මේ විහාරස්ථාන මේ විදිහට රැක බලාගෙන තින්වැනි ස්ථාන බවට කරගෙන තියීම ගැන. ඉතින් ඔබට ලොකෝ සංසක් ඇති වෙනකොට ඕන මේ විහාරස්ථාන වලට ඇවිල්ලා ගැටල කියලා තෙමින් කම් කරගෙන ඔබට නිදහසේ මෙවැනි කුසල කරන අවස්ථාව ලැබෙන්නේ ස්වාමීන් වහන්සේලාගේ උදව් උපකාර නිසා. ඒ නිසා මහත්කඩට අපි ආශිර්වාද කරනවා. පින්තුන්ට තමිසෙත් පදනවා. මේ පින්කම අහඬව දෙකරගෙන ඔබේ මනෝ ජීවිතය සමර කරගෙන මේ මානවික දස්පති ගාමී කරගෙන මේ උතුම් ගෞතම සම්බුද්ධ සාමයෙන් තුළ දීමයි සියලු දුක් කෙලවර දීමේ ලබන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න කර මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස්කරගන්න මේ සියලු පින්නහමල බලයෙන් අහනමින් මේගේ ඥානියෝ මේ පින්මන මොදම සුවපත් වේවා. පින්මන පොදන්නේ යම් තාක් සත්‍යයන් අවිකේ පතම් බවක් වෙනවා පොතනක වෙනවා. ඒ සියලු ඥානාවෙන් මෙත් සිතින් සිදු කරගත් මේ සියලු පින්මන මොදම සුවපත් වෙනවා කියන දෙතමින් අපි මේගේ ඥානියට පුණ්‍යාන මොදනා කරමු. ඉනම් මේ ඥාතේනම් ඕතෝ සුඛිතාම් වන්තු ඥාතයෝ. ඉනම් මේ ඥාතේනම් ඕතෝ සුඛිතාම් වන්තු ඥාතයෝ. ඉනම් මේ ඥාතේනම් ඕතෝ සුඛිතාම් වන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු පින්හාමලානිසංසය සම්බන්ධ සුඛ දෙවෙනි සම්මෝදන්ව ඔබ අප හැම දෙනාම සම්බුද සාසනය ලෝකයන් බොහෝ කාලයක් වනේ දැකදෙත්වා කියලා කඳුමින් අපේ දෙවියන් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසණ්ඨාච බුම්මණ්ඨා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤං සම්මනෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසණ්ඨාච බුම්මණ්ඨා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤං සම්මනෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසණ්ඨාච බුම්මණ්ඨා දේවානාගා සොයින් නෑ